විවාහාරික වර්ෂයෙන් 2000 වසරේ ඔක්තෝබර් මාස 7 දින පැවති දහවන භාවනා වැඩසටහනේ දවල් වරුවේදී දේශනා කරන ලද සම්මා දිට්ඨි සූත්‍රය. සාදු කියන්න කවුරුත්? නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්ම රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර සමදාති සරණ සරණ යමි. සාදු සාදු. අද අපි ඉගෙන ගන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨිය කියන්නේ නෑ යහපතෙක් මේ කියන්නේ. යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඇති ආකල්පය සම්මා දිට්ඨිය. ඒ කියන්නේ තවදුරටත් අපි කියනවා නම් ජීවිතේ යථාර්ථය කරා යන්න උවමනා තේරුම් ගැනීම සම්මා දිට්ඨිය. වැරදි තීරුම් ගැනීම මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරම්භය නිවන් මගට පැමිණෙන කෙනාට ආරම්භයම මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැත්තම් කිසි දෙයක් නැහැ. සම්මා දිට්ඨියට මුල් වෙන්නේ මොකද්ද? අර උදේ කියපුවා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන හතර. දැන් ඒ තුලින් සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ ඒ සම්මා දිට්ඨිය මොන මොන ආකාරයෙන් ඇති කර ගන්නට පුළුවන්ද කියලා මේ දේශනේ තියෙනවා. සම්මා දිට්ඨිය හරියට පිළිහිටියොත් මොකද වෙන්නේ? එයා ආර්ය මාර්ගයට පැමිණෙනවා. එතන ඉඳලා එයා මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මේ දේශනාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ දේශනේ කරන වෙලාවේදී සවත් නුවර කොහෙද? ජේතවනාරාමේ. මේ දේශනේ කළේ හැබැයි බුදුරජාණන් වහන්සේ නෙවෙයි. කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත හාමුදුරුව ගැන බුදුරජාණන් වහන්සේ දැරූ ආකල්පය මොකක්ද? ඔව්, නුවණින් අග්‍ර කෙනා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වනවා. සේයතාපි භික්කවේ සාරිපුත්තෝ ජනිත. සාරිපුත් හාමුදුරු හරියට අම්මා වගේ කියලා කියනවා. සෝතාපට්ටි ඵලේ විනීති. සියලු දිනාවම සෝවාන් ඵලයට පත් කරවන්න පුහුණු කරනවලු සාරිපුත් හාමුදුරු. ප්‍රඥාවෙන් අග්‍රයිනේ සාරිපුත් හාමුදුරු. අම්මා වගේ සෝතාපට්ටි ඵලේ විනීති. සෝවාන් වෙන්න උමනා කරන ඔක්කොම දේවල් කියලා දෙනවා. අම්මල මොකද කරන්නේ? දරුවෝ බිහි කරනවා. අම්මා කියන්නේ එතකොට. එතකොට මේ ශාසනික දරුවෝ බිහි කරවන්නේ කවුද? සැරියුත් හාමුදුරු. මුගලන් හාමුදුරන්ට තියෙනවා. මොගලන් හාමුදුරු කවුරු වටියද? චේතාපි වික්‍රේ මුගල්ලානෝ ජාතස්ස ආපාදේත. කිරි අම්මා වගේ. කිරි අම්මා මොකද කරන්නේ? දරුවව පෝෂණය කරනවා. ඒ වගේ තමයි සමාධියයි ඒ ටික අල්ලගන්න මුගලන් හාමුදුරු කියා දෙනවා. ඔය නිසායි ඔය ස්වාමීන් වහන්සේලා දිනමට අගතනතුරු ලැබුණේ. බලන්න ඉතින් කොච්චර ශ්‍රේෂ්ඨද කියලානේ. ඉතින් මේ සාරිපුත්ත හාමුදුරුව සම්මාදිට්ඨිය ගැන මේ භික්ෂුන් වහන්සේලාට කියා දෙන්නයි මේ සූදානම. මේ සාරිපුත්ත හාමුදුරුව භික්ෂුන්ගෙන් අහනවා, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි තියාවුතු ආවුසු වුච්චති. ආයුෂ්මතුන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා. මොකද සම්මාදිට්ඨිය කොපමණ කාරණයකින්ද ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය ඇති කෙනෙක් බවට පත් වෙන්නේ? ඒක තේරුම යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙක් බවට ආර්ය ශ්‍රාවකයා පත් වෙන්නේ කොපමණ කාරණකින්ද කියලා අහනවා. උජුගතාස දිට්ටි, එයාගේ ඒ තීරුම් ගැනීම මනාකොට තීරුම් ගැනීම ඍජු බවට පත් වෙන්නේ කොපමණ කාරණයකින්ද? ඍජු බවට පත් වෙනවා කියන්නේ ඔව් එයා අතරමං වෙන්නේ නැහැ. හරියාකාර ලෙස දන්න කෙනෙක් බවට පත් වෙන්නේ කොපමණ කාරණයකින්ද? ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඔන්න මං උදේ කියපු කාරණයක් ආයෙ හම්බ වුණා. මොකද්ද? සද්ධර්මයේ කෙරෙහි අවබෝධයකින් යුතු පැහැදීමකින් යුක්ත වුණා කියන්නේ කොපමණ කාරණයකින්ද? ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ බුද්ධ ශාසනයට ඇතුළු වුණා කියන්නේ කොපමණ කාරණයකින්ද කියලා අහනවා. ඒකේ සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ එහෙනම් යාගේ දෘෂ්ටි ඍජු වුණා. ධර්මයේ නොසිල් වෙන පැහැදීම ඇති වුණා. ශාසනයට ඇතුල් වුණා. බුද්ධ ශාසනයට ඇතුල් වුණා කියන කාරණේ තමයි මේ කියන්නේ. එවනම් බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න උපකාර වුණ දේ මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කරගන්නකම්ම ශාසනයට ඇතුළු වෙන්නේ. ඉතින් මේක තියෙන ලස්සනට එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා, පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ, අපි දුර ඉඳලා හරි එන්න කැමතියි ඔය කියාපු කාරණේ විස්තර වශයෙන් දැනගන්නට. ඔය කියාපු කාරණේ තේරුම දැනගන්න අපි දුර ඉඳලා උනත් එන්නට කැමතියි. ඒ නිසා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ඕක අපට කියා දෙනසේක්වා. මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඕක මතක තියාගන්නවා කියලා කිව්වා. ශරීර සාම්ප්‍රදායික එහෙනම් පින්වත් ආයිෂ්මතුන් වහන්සේ හොඳට අහගෙන ඉන්න කියලා මේ ස්වාමීන් වහන්සේලාට කියලා දුන්නා. යම් කල්ලෙක ආර්ය ශ්‍රාවකයා, මෙතන තියෙන ආර්ය ශ්‍රාවකය කියලා වචනයක්. ආර්ය ශ්‍රාවක කියන්නේ මොකද? ආර්ය ශ්‍රාවකෙක් වෙන්න කරුණු තුනක් ඕනේ. අන්න ඒක ලියා ගන්න. අරියම් පාලි වචන ලියා ගන්න ඉස්සෙල්ලා. අරියාණං දස්සාවි. අරියාණං දස්සාවි. මං කලින් කියලා තියෙනවා නේ මේක. ඔව් අරියාණං දස්සාවි කියන්නේ ආර්යයන්ගේ දර්ශනයෙන් යුතු. මොකද්ද ආර්ය දර්ශනය කියන්නේ? ධර්මයට ධර්මයේ දකින. අරිය ධම්මස්ස කෝවිදෝ. ඒ කියන්නේ ආර්ය ධර්මයෙහි දක්ෂ වූ. අරිය ධම්මස්ස කෝවිදෝ. ආරි ධර්මෙහි දක්ෂ වූ. අරිය ධම්මේ සුවිනීතෝ. ඒ කිව්වේ ආරි ධර්මයේහි මනාකොට හික්මෙන. ඔන්නේ ලක්ෂණ එනකොට යා නිකං කෙනෙක් නෙමෙයි. ශ්‍රృతවත් ආරි ශ්‍රාවකෙක්. ශ්‍රృతවත් කිව්වේ ඔව් ධර්මයේ අසා තියෙන දරා තිබෙන අනුගමනය කරමින් සිටින කියන එකයි ඒකේ තේරුම ශ්‍රృతවත් ඈ දෙවනි පාළි වචනේ අරිය ධම්මස්ස කෝවිදෝ කෝවිදෝ කෝ යන්න වියන්න දෝ යන්න කෝවිදෝ කෝවිද කියන්නේ දක්ෂ කියන එක තුන්වෙනි එක අරිය ධම්මස්ස අරිය ධම්මේ සුවිනීතෝ ආරි ශ්‍රාවකය. එතකොට තමයි යා දන්න කෙනෙක් බවට පත් වෙන්නේ ධර්මයෙන්. යම් කලක ආර්ය ශ්‍රාවකයා අකුසලයන් හඳුන ගන්නවා මනාකොට දැන ගන්නවා අකුසලෙ. ඒ අකුසල මූලයක් මනාකොට දැන ගන්නවා. කුසලයක් මනාකොට දැන ගන්නවා. කුසල මූලයක් මනාකොට දැන ගන්නවා. මෙපමණකින් ආර්ය ශ්‍රාවකයාට සම්මා දිට්ඨිය ඇති කෙනා කියලා කියන්න පුළුවන්. එයාගේ දෘෂ්ටි ඍජුයි කියලා කියන්නත් පුළුවන්. එයා ධර්මයේ කිරී හොඳට පැහැදිලි කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. මේ ශාසනයට ඇතුළු වෙච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඒක සාරිපුත්ත හාමුදුරුව විස්තර කරනවා. අකුසල ඔන්න අකුසල දැන් කුසල අකුසල දන්නේ නැන්නේ බක්කනේ. දැන් බලන්න සද්ධර්මයෙන් තමයි කියා දෙන්නේ. දැන් ආගමේ පෞද්ගල ගත්තොත් එහෙම, ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටික ආගම් අදහන අය, ඒ අය ඔන්න නත්තලට මරනවා. වැඩිපුර ඒගොල්ලෝ කන්නාස මොනවද? ඈ? ඔව්. ඒගොල්ලෝ කියන්නේ ඒවට දුවන පුහුල් කියලා. එතකොට මේ මරණවා ඔය දුන්න පුහුල් අල්ලන මරණවා මරණකට ඉතින් අනිත්‍ය කියන අනේ පව් කීයකට මොකද කියන්නේ මොන පව්ද මේවා මවල තියෙන්නේ දෙයියෝ මේවා මවල තියෙන්නේ අපට කන්න ඉතින් අනිත්‍ය ඔක්කොම සල්ලි කියවනවා මේ මොකද්ද කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් අකුසලේ අකුසලේ බව දන්නවද ඒගොල්ලෝ අන්න දැක්කද අසෘතවා පුතජන කියන්නේ ඒකයි. ධර්මය අහලා නැති පුතජන කෙනා. ශ්‍රිතවත් ආරි ශ්‍රාවකයා ඒක දන්නවා. ඔන්න දැක්කද වෙනස? බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒකට මුල් වෙන කාරණා තුනක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් තමයි ප්‍රාණඝාතය කියන අකුසලේ වෙන්නේ. ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය නම් අකුසල මූලේ නැත්තම් ප්‍රාණඝාතය කියන අකුසලෙ වෙන්නේ නැහැ. දැකද අකුසලයක් දන්නවා ශ්‍රාවකයා ඒ අකුසලේ ඒ අකුසලේට මුල් වෙන කාරණේ දන්නවා. ඊළඟට අදින්නාදානය සොරකමත් අකුසලයක්. සොරකම කරන්න නම් එක්ක ලෝභෙ මුල් වෙන්න ඕනේ. එක්ක දේශයක් මුල් වෙන්න ඕනේ එක්ක මෝහය මුල් වෙන්න ඕනේ. නැත්තම් සොරකම කරන්න බෑ. ඊළඟට කාමේසු මිච්ඡාචාරා අකුසලං. කාමේ වර්ධව හැසිරින්න මුල් වෙන්නේ එක්ක ලෝභය එක්ක දේශය එක්ක මෝහය. බොරු කියන්න මුල් වෙන්නේ එක්ක ලෝභය එක්ක දේශේ එක්ක මෝහය. කේලාං කියන්න මුල් වෙන්නේ එක්ක ලෝභය එහෙම නැත්නම් දේශේ එහෙම නැත්නම් මෝහය. පරුසෝජන කියන්න මුල් වෙන්නේ එක්ක ලෝභය එක්ක දේශය එහෙම නැත්නම් මෝහය. සම්පප්පලාප කියන්න මුල් වෙන්නේ මේ ලෝභ දේශ මෝහ. අවිජ්ජා කියලා වචනයක් තියෙනවා. අවිජ්ජා කියන්නේ අනුන්ගේ දෙයට හිත බැඳෙන ස්වභාවය. ආසාව. මේක ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා. ව්‍යාපාදයේ ඇති වෙන්නේ තරහ ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා. මිච්ඡා දිට්ඨි ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. දැන් මෙතන කිව්ව අකුසල 10ක්. ප්‍රාණඝාත, සොරකම, කාමවර්ධ හැසිරීම, බොරු කීම, කේලාං කීම, පරසෝචන කීම, හිස් වචන කීම, අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. මේ අකුසල 10ම කරුණු තුනක් නිසා හටගන්නේ. මොනවද? ලෝභ, දෝෂ, මෝහ. මේ කාරණේ මනාකොට තමා තුළින් තේරුම් ගත්තනම් එයා තේරුම් ගන්න තියෙන මොනවද? හේතු ඵල. අකුසලයයි අකුසලේ හේතුවයි. එතකොට එයා තේරුම් ගත්ත අකුසලයයි අකුසලේ හේතුවයි. අකුසලයේ මොකද්ද? මේ කියපු දස අකුසල. හේතුව මොනවද? ලෝභ, දෝෂ, මෝහ. එයා එතනින් නවතින්නේ නැහැ. එයා ඒක තේරුම් ගත්තා නම් ඊළඟ එකක් තේරුම් ගන්නවා. මොකද්ද? කුසලයයි කුසල මූලයයි. කුසලයේ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීලා සියලු සතුන් කෙරෙහි ඔව් දයානුකම්පාවෙන් වාසය කිරීම. කුසලය. ඊළඟට කුසලයේ තමයි සොරකමෙන් වැළකීලා සොරකමින් දුර්වෙච්ච හිතින් පිරිසිදු ජීවිතයක් ගෙවීම. තුන්වෙනි කුසලයේ තමයි කාමී වර්ධව හැසිරීමෙන් වැළකිච්ච පිරිසිදු ජීවිතයක් ගෙවීම. හතරවෙනි කුසලයේ තමයි බොරු කියන්නේ නැහැ. සමහර ජීවිත ගත්තොත් එයා බොරු කියන්නේ නැත්නම්, කේලම් කියන්නේ නැත්නම්, පරසවචන කියන්නේ නැත්නම්, සම්පප්පලාප කියන්නේ නැත්නම් එයාට කියන්න දෙයක් නැහැ. එහෙම ඇත්තින්වනේ. එයා ওই ඉතිකින් වැළකුණොත් කතා කරන්න දෙයක් නැහැ එයාට. දැන් මේක කියන්නේ බොරුවෙන් වැළකිනා විතර නෙමෙයි. එයා මොකද කරන්නේ? සත්‍ය ගලපලා කතා කරන කාලවාදී, සුදුසු කාලයට කතා කරන භූතවාදී, සැබෑ වූ දේවල් කතා කරන, වටිනා දේ තෝරා බේරාගෙන කතා කරන කෙනෙක්. බොරුවෙන් වැළකින කෙනා. ඊළඟට කේලම් කියමින් වළකිනවා. ඒ කියන්නේ එයා අඳුන ගන්නවනේ කේලම් කියන්නේ මොකද්ද කියලා. මොනවද කේලම් කියන්නේ? ඔව්, කේලම බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්වා දෙනවා. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා. එතකොට බෙදෙන්නේ මෙතනයි එතනයි බෙදෙනවා. මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියනවා. එතනයි මෙතනයි බෙදෙනවා. මේක තමයි කේලම. හොඳට බලන්න මෙහෙම නිමෙද වෙලා තින්නේ කියලා. කේලම කියන්නේ ඒක. සමගි විච්ඡය බෙදිලා යනවා. කේලම් කියමින් වැලකිනෙක් කෙනා මොකද කරන්නේ? ඔව්, බිඳිච්ඡය සමගි කරනවා. සමගි අනුසස් කියනවා. සමගි පිණිස කතා කරනවා. කේලමින් වැලකිනවා. පරුසෝචනින් වැලකිච්ච කෙනා හැමතිස්සෙම යහපත් වැදගත් විදිහට වචන පාවිච්චි කරනවා කියනවා. හිස් වචන කියන්නේ මොනවද? මේ ඔක්කොගෙම වළකින්න පුළුවන් පෙන්ලා තියෙන බුදුරජාණන් වහන්සේ කරුණු කීයක් තියෙනවද? මොන කතා කියලාද ඒවට කියන්නේ? ඔව්, දෙතිස් කතා. දෙතිස් කතා කියන්නේ මොනවද? ඈ? ඔව්. මොනවද? මොනවද වැඩකට නැති ඒවා? ඔන්න ආගම. නැන් කොච්චර අමාරුද දෙතිස් කතා වලින් වැලකිලා ඉන්න නම් ලේසි නෑ. මල් ගැන කතා කිරීම. අඳුම් පෙළඳුම් ගැන කතා කිරීම. යාන වාහන ගැන කතා කිරීම. කාන්තාව ගැන කතා කිරීම. යුද්ධ ගැන කතා කිරීම. රජවරු ගැන කතා කිරීම. ඔය හොරු ගැන කතා කිරීම. හොල්මන් ගැන කතා කිරීම. ලෝක විනාශ ගැන කතා කිරීම. ඊළඟ ගොඩක් තියෙනවා පෙන්නලා. ඔව්, රජුන් ගැන. මේ කතා ටික නැවැත්තුවොත් ඉතුරු වෙනවා නෑ මේ කතා වැළකුණ හොඳ මටික ඉතුරු වෙනවා. මොනවද? දස කතා. සීලේ ගැන කතා කිරීම, සමාධිය ගැන කතා කිරීම, පඤ්ඤා ගැන කතා කිරීම, විමුක්තිය ගැන කතා කිරීම, විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කිරීම, වීරිය ගැන කතා කිරීම, අතහැරීම ගැන කතා කිරීම, සතර දුකින් මිදීම ගැන කතා කිරීම, මේවා ටික ඉතුරු වෙනවා. එතකොට බලන්න අපිට ඒව කතා කරන්න හම්බෙන්නේ මාසෙට එක දවසයි. ඒත් ඉතින් මේ වගේ ඒවා තමයි. විවේක ලැබිච්ච ගමන් ආයෙ වැටෙන්නේ අර පරණ කතාවට. කොච්චර අමාරුද නේ? එතකොට කුසලයේ අකුසලයේ හුඟක් අය මේවා දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ නැහැ නේ අපි වැරදි කරන්නේ, අනේ අපිට ඕනේ නැව. දන්නේත් නැහැ. කුසලී දන්නේත් නැහැ. අකුසලී දන්නේත් නැහැ. ඉතින් මේකේ කුසල අකුසල තේරෙන තෝරන කිනා ඒෙන් වැළකීලා ඊට පස්සේ අපි අනබිච්චා. අනබිච්චා කියන්නේ අනුන්ගේ සම්පත් වලට අලුම් කරන්නේ නැතුව තමන්ගේ ලැබිච්ච දෙකෙන් සන්තෝෂ වෙලා ඉන්න එක. අව්‍යාපාද කියන්නේ ඔව් තරහ පෝෂණය කර කර ඉන්නේ නැතුව ඒක අතහැරලා දාලා සිටීම. ඒ බඳ කිනාට සම්මාදිට්ඨිය තියෙනවා. මේ ඔක්කොම කතා කළේ මොකද්ද? කුසලයේ මේ නිකන් එතකොට පැහැදිලිව පේනවා මේ සම්මාදිට්ඨි කියන වචනේ ඔස්සේ මේ ඔක්කොම කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ ලීසි එකක් නෙමෙයි. දැන් අපි සම්මාදිට්ඨි කියන අරුවත් එහෙම කියන්නේ හරි දැක්ම. හරි දැක්ම කියන්නේ ඉතින් මොකක්ද කියලා හපුවම තෝරගන්න බෑ. එක යහපත් යහපත් දැක්ම කියනවා. එහෙම නෙමෙයි. මේක හොඳට තේරුම් ගත යුතු. දැන් මේ සම්මාදිට්ඨිය නෙමෙයි කියන්නේ. සම්මාදිට්ඨිය තියෙන කෙනා දකිනවා ඒකට හේතු වෙන කාරණේ. කුසලයේ දැන් මේ ඔක්කොම කිය මේ මේ කොටස කිව්වේ කුසල්නේ. මේ කුසල් වලට හේතුව මොකක්ද? අලෝභ, අදෝස, අමෝහ. අලෝභ කිව්වේ කරුණාමය. කියන්නේ මේ ලෝභ නැතිකම. පරිත්‍යාගශීලී බව තියෙනවා, ලෝභ නැතිකම තියෙනවා. එතකොට අදෝස කිව්වේ කරුණාමෛත්‍රිය තියෙනවා, අමෝහ කිව්වේ අවබෝධ ඥානෙ තියෙනවා. මෙයා මොකක් තියෙන කෙනෙක්ද? සම්මාදිට්ඨිය තියෙන කෙනා. ඔන්න එහෙනම් බලාගන්න තමන් ගැන දැන් ඈ. තමන්ට සම්මාදිට්ඨිය තියෙනවද කියලා මේ කාරණේ හොයාගත හැකි. මොකද්ද? එක්ක දැන් බලන්න ඔන්න බලන්න ඉස්සලා කිව්වා අකුසල ඊළඟට අකුසල මූල. ওই කාරණේ දැනගන්න ඕන. කුසල් කුසල මුල්. ওই කාරණේ දැනගන්නට ඕනේ. ඔය කාරණේ මේ විදිහට දැනගැනීමෙන් යා ශාසනයට අයිති කෙනෙක්, ආර්ය මාර්ගයට පැමිණිච්ච කෙනෙක්, සම්මා දිට්ඨි නිමිති ආර්ය මාර්ගාංගයේ තියෙන කෙනෙක්. දැන් Tamanට තියෙනවා නම් සන්තෝෂ වෙන්නට ඕනේ. ආ මට තියෙනවා එක කියලා. නැත්තම් මොකද කරන්න ඕනේ? ඔව් නැත්තම් මං කොහොම හරි මේ සම්මා දිට්ඨි ඇති කරගන්නවා කියලා සිත පිහිටුවා ගන්න ඕනේ. ඒක තිබුණොත් එයාට ඒ සම්මදන් වේ කියපු සම්මාදිට්ඨිය තිබුණොත් මේක තියෙනවා එයා රහත් වෙනවමයි කියලා. මේ ආකාරයට අකුසල දන්නවා නම්, මේ ආකාරයට අකුසල මුල හඳුනනවා නම්, මේ ආකාරයට කුසලයේ දන්නවා නම්, මේ ආකාරයට කුසල මුල හඳුනනවා නම්, එයා සියලුම රාග අනුසය දුරු කළා, පටිඝ අනුසය දුරු කළා, මම මගේ මාගේ ආත්මය කියන මාන්නේ නැති කළා, අවිද්‍යාව ප්‍රහාණය කළා, විද්‍යාව උපදවාගෙන ඉතා ඉක්මනින් සතර දුකින් මිදෙනවා කියලා තියෙනවා. දැන් බලන්න සතර දුකින් මිදෙන්න ඕන කරන දේ දැක්කද? අකුසල් දන්නවා යා අකුසලයට මුල් වෙන දේ දන්නවා. කුසල් දන්නවා යා කුසලයට මුල් වෙන දේ දන්නවා. දැන් මේ තුල යාට පිළිරලා තියෙන මොනවද? සද්ධා. අර උදේ කියපුවා. විරිය. විරිය තියෙන නිසා අකුසලයට එන්න දෙන්නේ නැහැ. අඳුරනවා අකුසලෙත් අඳුරනවා මුලත් අඳුරනවා. ඒ විරියෙන් කුසලෙත් අඳුරනවා කුසලයේ මුලත් අඳුරනවා. ඒක ඇති කර වීරිය කරනවා. අකුසලයේ ප්‍රහාණයට කුසලයේ උත්පාදනයට. සති තියෙනවා මේ කාරණේදී. සමාධි තියෙනවා, ප්‍රඥා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම ටික තියෙනවා. ඔන්නේ ආර්ය ශ්‍රාවකය තමයි සංසාරයෙන් අත මිදින්නේ කවදා හරි. කවදා හරි කියන්නේ කොයි වෙලාවෙ හරි යා මිදිනවනේ මෙවැනි සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනෙක් පමණයි. සම්මාදිට්ඨිය ඇති කරගත්තු නැති කෙනෙකුට බෑ. දැන් මේ ධර්මයේ අහලා නැතුව මේ ධර්මයේ දන්නේ නැතුව යමෙක් කියනවනම් අනේ මම මාර්ගඵල ලැබුවා කියලා. ඒ කියන්නේ යා මුලා වෙච්ච කාරණයක් මිසක් ඇත්තක් නෙවෙයි. යම් කෙනෙක් කිව්වොත් හා හා මේ මගේ ළඟට ඉන්න මාර්ගඵල දෙන්නම් කියලා. අන්නන් යමල්ලා යමල් අන්න හරි මාර්ගඵල දෙනවා කියලා. යන්නවා කියමු අපි අහනවා. ධර්මයේ අහපු එක්කිනාට මොකද වෙන්නේ? එයා දන්නවා කුසලිට දන්නවා. අකුසලිත් දන්නවා ඊළඟට කුසල මූලිත් දන්නවා අකුසල මූලිත් දන්නවා සම්මාදිට්ඨිය තියෙනවා නම් එයා ධර්මයේ ඇතිට හඳුනනවා අධර්මයේ අධර්මයේ ඇතිට හඳුනනවා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මේක විස්තර කළාම මේ ස්වාමීන් වහන්සේලාට හරි සන්තෝෂයි. ඒ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා හරි සන්තෝෂෙන් කියනවා අනේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ආයමත්ව වහන්සේගෙන් තව කාරණයක් දැනගන්න කැමතියි. සම්මාදිට්ඨිය ඇති වෙන්න තව ක්‍රම නැත්ද කියලා හෙවම්. තවත් තියෙනවද ක්‍රම සම්මාදිට්ඨිය ඇති වෙන්න? මේ ආර්ය ශ්‍රාවකයාගේ දෘෂ්ටි ඍජු වෙන්න ධර්මයේහි අවිච්ඡ ප්‍රසාදේ, ඒ කියන්නේ මේ නොසෙල්වෙන පැහැදීම ඇති වෙන්නට මේ ශාසනයට ඇතුළු වෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න තව ක්‍රම තියෙනවද කියලා හෙවම්. ආනකට සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා පින්වත් ආශිමතුන් වහන්සේ තවත් තියෙනවා ක්‍රම. තව ක්‍රමයක් තියෙනවා කියලා ඔන්න ඒ ක්‍රමය කියනවා. දැන් ඔන්න ඉස්සෙල්ල කීප ක්‍රමයේ තුල සම්මාදිට්ඨිය තියෙන අය බලන්න දැන් මේ ක්‍රමයටත් තියෙනවද කියලා. මේක කියනවා ආශිමතුන් වහන්සේ යම් කලෙක ආර්ය ශ්‍රාවකයා ආහාරය මනාකොට දැනගන්නවා. ආහාර හට ගන්නා හැටි දැන ගන්නවා. ආහාර නිරුද්ධ වෙන්නේ කොමන ආකාරයෙන්ද කියලා දන්නවා. නිරුද්ධ වෙන ක්‍රමයක් දන්නවා. විපමණකින් සම්මාදිට්ඨිය ඇති වේ. විපමණකින් ඔහුගේ දෘෂ්ටි ඍජු වේ. විපමණකින් ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම හට ගනී. බුද්ධ ශාසනයට ඇතුළු වේ. ආහාරය කියන්නේ මොනවද? මොන ආහාරද මේ කියුවේ? ඔව් සතර ආහාර. ආහාර වර්ග හතරකින් තමයි මේ භවපවත්ව පෝෂණය වෙන්නේ. මොනවද මේ හතර? පළවෙනි එක කබලින්කාර ආහාර. දෙවෙනි එක පස්ස ආහාර. තුන්වෙනි එක මනෝ සංචේතන ආහාර. හතරවෙනි එක විඥාන ආහාර. කබලින්කාර ආහාරය කියන්නේ ඔව් අපි මේ හපල කරලා කන බොන දේවල්. මේවට තමයි කබලින්කාර ආහාරය කියන්නේ. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? භව ප්‍රවත්ම පෝෂණය වෙනවද නැද්ද? පෝෂණය වෙනවා. කොහොමද වෙන්නේ? ආහාරයේ ඇහින් දැකලා ඇලින්නේ නැද්ද? ඇලෙනවා. කනින් අහලා ඇලින්නේ නැද්ද? නාසයෙන් ආග්‍රහණය කරලා ඇලින්නේ නැද්ද? දිවෙන් රස විඳලා ඇලින්නේ නැද්ද? ඒකේ පහස ලැබලා ඇලින්නේ නැද්ද? එහෙනම් මොකේද මේ ඇලින්නේ? පංච කාමයේද? කබලින්කාර ආහාරේ පංච කාමයේම තියෙනවා. තේරුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආහාරයෙන් එතකොට පෝෂණය වෙනවා ඇඟ විතරක් නෙවෙයි. වෙන මොකක්ද පෝෂණය වෙන්නේ? සංසාරිකත් ආහාර. කෑම දෙන එකට අපි ඇඟට විතර නෙමෙයි දෙන්නේ. එහෙනම් සංසාරිකත් එක්ක තමයි දෙන්නේ. එතකොට මේ බලන්න කොච්චර බුද්ධි හසුරවන්න වෙලා තියෙනවද අපිට? මේක තීරුම් ගන්න. ඊළඟට මේක අවබෝධයකින් කරනවා නම් එයාට තියෙනවා ආහාර පත්‍රීක්ෂාව. අහලා තියෙනවද? ආහාර පත්‍රීක්ෂාව. මොකක්ද ආහාර පත්‍රීක්ෂාව? ඔව් මේ ආහාරයේ අනුභව කර තමන්ගේ හිතේ එක තියෙන්නට ඕන. මේක ආහාර අනුභව කරන්නේ ජීවත් වෙන්න. බඩගිනි නැති කරගන්න. අලුත් බඩේ පරණ වේදනාව නැති කරගන්න. අලුත් වේදනාව නූපදවන්නට. මේකේ අරමුණ ඇඟපත හැඩ කරගන්නට නෙවෙයි කියලා ඒ තමන්ගේ හිත ඇතුලේ නිතර ඒක හිතෙන්නට ඕන. ලේසිද? ඈ? උත්සාහ කරන්න ඕනේ. ඊළඟට පස් ආහාර කිව්වේ ස්පර්ශය. ස්පර්ශය ගැන මම බොහෝ පැහැදිලි ලෙස කියලා තියෙනවා. ස්පර්ශය කියන වචනේට සිංහල තේරුම කියලා තියෙනවා. මොකද්ද? එකතු වීම. මොනවද එකතු වෙන්නේ? ඇසයි කනයි නෑ ඇසයි රූපයයි සිතයි. කනයි ශබ්දයයි සිතයි. නාසයයි ගඳ සුවඳයි සිතයි. දිවයි රසයයි සිතයි. කයයි පහසයි සිතයි. සිතයි සිතිවිලි සිතයි. එතකොට මේක දැන් දන්නවා මේ පිරිස. ඔකට බුදුරජාණන් වහන්සේගේ උපමාව මොකද්ද? හම ගහපු ගව දෙන්න වගේ. ගව දෙන්න හම ගහලා අතාරිනවා. අනේ සනීප කියලා ඉඳී ගව දෙන්න. නෑ දුවනවා. ඇයි දුවන්නේ? වේදනාවට. දුවලා ගින් වතුරට පැන්නොත් මොකද වෙන්නේ? වතුරේ ඉන්න සත්තු ටික මෙයාට කොටනවා. ඉතින් එයා ඒකෙන් බේරෙන්න ගොඩට ඇවිල්ලා ගහකට හේතුතුත් මොකද වෙන්නේ? ගහේ ඉන්න සත්තු මියාව කනවා. ඒකෙන් බේරෙන්න එලි මහනට આવත් මොකද වෙන්නේ? එලි මහනේ එහෙම යන චූටි චූටි සත්තු කනවා. මෑට ගැලවිලා තියනවාද? අන්න ඒ වගේ කියලා පෙන්වා දුන්නා ස්පර්ශේ. ස්පර්ශිත එක්කම තියෙන ඊළඟ එක මොකද්ද? පස්සපච්චය විඳීම. මේක තමයි ආහාරය. ඒකත් ආහාරය. දැන් අපිට අනිත් පළවෙනි ආහාරය නම් තේරෙනවා නේ? අයි අපි ඒක හදනවා, කපනවා, කොටනවා, රස විඳිනවා, දිලිනවා ඔක්කොම තේරෙනවා. ස්පර්ශ ආහාර තේරෙනවද? ඒක නුවණම මෙහෙමලා අල්ලන්න ඕනේ. මෙහෙම එකක් තියෙනවා කියලා. නැත්තම් දන්නේත් නෑ. තෝරගන්නත් බෑ. ස්පර්ශ ආහාරය. ඒකෙන් පෝෂණය වෙන්නේ මොකද්ද? සැප වේදනාවට ඇලෙන එක. ඊළඟ ආහාරය මොකද්ද? මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතනාවට මම උපමාවක්. අතිරාග සූත්‍රය මම මේ කිව්වා නේද? ඒකෙත් උපමාවක් දුන්නා. දැන් ඉතින් මතක නැති ඇති මම කියන්නම් එන්න. මේ මනෝ සංචේතනාවට දීපු උපමාව තමයි ගිනි අඟුරු ගොඩකට මිනිසුන් හතර දෙනෙක් හතර පැත්තෙන් පුද්ගලයෙක් පල්ලගෙන බොහොම සමීපෙට ඉන්න කැමති මිනිස්සෙක්ව අල්ලගෙන ඇදගෙන යනවා ඒකට දාන්න. එයා කැමති වෙයිද? හා යමන් යමන් කියලා ඇයිද? එයා මොකද කරන්නේ? පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. අන්න ඒ වගේ බේරෙන්න දඟලනවා කියලා බුදුරජාණන් වහන්සේ දාලා මේ චේතනාව භවතාවත්ම හදන හැටි දැක්කනා. චේතනාව තුළ බව ප්‍රයත්න සකස් වෙන හැටි දැක්කනම් අන්න ඒ විදිහට බේරෙන්න දඟලනවා කියලා තියෙනවා. එවනම් බලන්න මේ චේතනාව ආහාරයක් හැටියට තියෙන හැටි. සාමාන්‍යයෙන් ආහාර කියන වචනේ තේරුම මොකද? පෝෂණය වෙන කියන එක. පෝෂණය කරවන. දැන් පොඩි දරුවන්ට දරු පොඩි කාලේ ඉඳලා අපි පෝෂණය වෙන්නේ කන්නේ. අපි ලෙඩ වෙනවා. තෝරගන්නත් ආහාර පෝෂණයට නේද? ඒ වගේ මේ හැම දෙයකින්ම දැන් අපි දන්නේ ඒ ආහාර ගැන විතරයි. මොකද ස්පර්ශ ආහාරය. සංචේතන මනෝ සංචේතන ආහාරය. ඊළඟ ආහාරය මොකක්ද? විඥාන ආහාරය. ඒකෙන් මොකද කරන්නේ? විඥාණයෙන් පෝෂණී වෙවි යන්නේ මොකේදද? උපදින්ද? ආයේ උපදින්න තමයි සකස් කරලා දෙන්නේ. ඔය ආහාර හතරම එකට පවතින්නේ. උපදින්න තමයි සකස් කරලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ඇහි හටගන්න කනේ නාසයේ දිවේ කයේ සිටී හටගන්න විඥාණය හරියට මේ මොනවා වගේ කියලාද? උල් පාරවල් ගහනවා වගේ දකින්න කියලා තියෙනවා. විඥාන ආහාරය. ඒක තියෙන හොරෙක් වල්ලගෙන කියලා රජුරවන්ට පෙන්නුවාම රජුරෝ කියනවා මේකට ගහපන් උල් වලින් 100ක් යනපේ කියලා. එදිට මොකද කරන්නේ? අයින්නවා. මතක නැණි දැන්. මතක නැතාම තව ටිකක් කියන්නම් මම. එතකොට දවල් වෙලා ආනවා රජුරෝ කෝ අර හොරා ඉන්නවද? ඉන්නවයි කියලා. මලාද? නැතේ කියලා. තව එහෙනම් තව 100ක් යනපේ කියලා. ඊට පස්සේ දැන් උල් කීයකින් යනලද? උල් පාර 200යි. රෑට රජුරවන්ට මතක් වෙනවා. රජුරු රෑ අහන කෝ අර හොරා. තාමත් ඉන්නවයි කියලා. මලාද? නැතේ කියලා. ආයමත් යනපන් කියන 100කින්. දැන් කීයද? අන්න ඒ විදිහටයි මේ විඥානීය ක්‍රියාකාරීත්‍ය බලන්න කියලා තියෙන්නේ. අපිට පේන්නේ එහෙමද? අපිට පේන්නේ කොහොමද? මම කියලා. අපිට පේන්න ඕනේ කොහොමද? අන්න ඔය වගේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මනෝ සංචේතනාවෙන් පෝෂණය වෙන්නේ සංඥාව. විඥානාහාරයෙන් පෝෂණය වෙන්නේ නාම රූප. දැන් මේ කොහෙන් ගත්තත් මේ කබලින්කාර ආහාර, පස්සාහාර, මනෝ සංචේතන ආහාර, විඥානාහාර කියන මේ ආහාර හතර කුමක් ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? මතක නම් කියයි. අතිරාග සූත්‍රය මම කියා දුන්නා, ඒක මතක නම් කියයි. දැක්කද දැන් මම ධර්මයේ අහපු කෙනෙක්. ඒ වගේ මම ධර්මයේ මතක තියාගෙන ඉන්න කෙනෙක්. ඒකයි ඕනේ. ආහාර හතර කුමක් ප්‍රත්‍යයෙන්ද හටගෙන තියෙන්නේ? එහෙනම් මතක තියාගන්න. තණ්හාපච්චය. තෘෂ්ණාව නිසායි මේ ආහාර හතරම පවතින්නේ. තෘෂ්ණාව නැති කළොත් මේ ආහාර හතරම නැති වෙනවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න අමාරු වෙයිද? නෑ. අපේ යෝනිසෝ නුවණින් මෙනෙහි කළා. දැන් මේ කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මය අහනවා. දැන් ඕනේ බාහිරදී ලැබෙනවා. දැන් ඕනේ මොකද්ද? අභ්‍යන්තරදී ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරේ මේ කල්ලාගෙන නුවණින් මෙනෙහි කර කර ඒක අවබෝධ කරන්නට ඕන. තණ්හාව හට ගැනීමෙන් ආහාර හතරම හට ගන්නවා. එහෙනම් ආහාර හතර නිරුද්ධ වෙන්න ඕනේ මොකක් නිරුද්ධ වීමෙන්ද? තණ්හාව නිරුද්ධ වෙච්ච ගමන් පෝෂණය ලබන්න දෙයි නෑ. පහන දැල්වෙන්නේ තෙලුයි වැටි නිසා නම් අපි පහන් සිලක් අඳුන ගන්නවා මනාකොට ඒක දැල්වෙන්න ඕන කරන දේවලුත් අඳුන ගන්නවා. එහෙනම් අපි දන්නවා මේ පහන් සිල දැල්වෙන්නේ තෙලුයි වැටි නිසා. තෙලුයි වැටි නැති වුනහම පහන් සිල නැති වෙනවා. අන්න ඒ විදිහට මේ ආහාරය කියන එක පවතින්නේ තණ්හාව නිසා. තණ්හාව දුරු කිරීමෙන් ආහාර හතර නැති වෙලා යනවා. තණ්හාව දුරු කිරීමේ මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන මගක් තියනවද? නැහැ. ඔය විදිහට ශ්‍රාවකයා දැනගත්තොත් ආහාරය, ආහාර හට ගැනීම, ආහාර නිරුද්ධ වීම, නිරුද්ධ වීමේ මඟ, එයාට සම්මාදිට්ඨිය තියෙනවා. අර ක්‍රමයේ කලින් කියපු ක්‍රමයේද ලීසි මේ ක්‍රමයේද? කලින් එක ලීසි වගේ නේ. මේක ටිකක් අමාරුද? කමන්නේ අපි උත්සාහ කරමු. එතකොට මේ ක්‍රමයට බැලුවත් බලන්න තියෙන්නේ මොකද්ද? හේතු සහ ඵල. ඉතින් එහෙම ගත්තත් එයා අවබෝධ කරනවා මේ ධර්මයේ ඍජු මාර්ගයට බැස ගන්නවා ශාසනයට අයිති. එනම් බලමු ඊළඟට හාරිපුත්ත සාදු සාදු කියලා ස්වාමීන් වහන්සේ මේක අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා සාරිපුත්ත හාමුදුරන්ට කියනවා, අනේ පින්වත් ස්වාමීන් වහන්සේ තවත් ක්‍රමයක් කියලා දෙන්න. බලමු මේ ක්‍රමෙත් අපි අල්ලගන්න පුළුවන්ද කියලා නේ. දැන් ඔන්න අපි මම දැන් ක්‍රම කීයක් කිව්වද? දෙකෙන් දැන් ක්‍රම කීයක් අල්ලගත්තද? ඈ? එකක්වත් නැද්ද? පළවෙනි කැල්ලුවද? ඊළඟට මේක බලන්න තුන්වෙනි ක්‍රමය. මේක පුළුවන් වෙයි. පින්වත් ආශ්‍රමතුන් වහන්සේ යම් කලෙක ආර්ය ශ්‍රාවකයා දුක දැන ගන්නවා, දුක අවබෝධ කරනවා, ඒ වගේම දුකට හේතු වෙච්ච කාරණයක් අවබෝධ කරනවා, දුක නැති කිරීමක් අවබෝධ කරනවා, දුක නැති කරන්න මාර්ගයක් අවබෝධ කරනවා. දැන් දුක ගැන දන්නවන්නේ නේ, මොනවද දුක? ඉපදීම, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුක් දුම්න සුපායාස අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රීති ප්‍රයෝග වවා කෙටියෙන් කිව්වොත් පංච උපාදාන ස්කන්ධ දුකයි. දැන් බලන්න ආහාරවල කිව්වු ආහාර හතර කියන්නේ කවලින් කාර ආහාර, පස් ආහාර, මනු සංචිතන ආහාර, විඥාන ආහාර. පස් ආහාර හැදිලා තියෙන්නේ මොනවෙන්ද? නෑ, කබලින් කාර ආහාර සතර මා ධාතු වේ. එතකොට මොන ස්කන්ධයේද? රූප ස්කන්ධය. එතකොට පස් ආහාරේ පස්ස. ඒකෙන් හැදෙන්නේ වේදනා ස්කන්ධය. එතකොට කුමක් පච්චයද? ආය පස්ස. නාම සලායතන පච්චය පස්සෝ. ඊළඟට කිව්ව පනෝ සංචේතනාව. චේතනාව ඒක පස්ස පච්චය. ඉන්ද්‍රිය විඥානේ නාම රූප පත්‍ය. ඒ කතා කළේ දුක නේද? ඒ කතා කළේ දුක්ඛාර සත්‍ය. ආහාරකින් වචනෙත් එක්කෙනෙකුට අමාරු වගේ තේරුණාට කතා කළේ මොකද්ද? දුක ගැන. දැන් මෙතන වෙන ක්‍රමයකින් කතා කරනවා. ඒ කතා කරන්නේ දුක ගැන. එතකොට ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා මෙන්න මේකයි අවබෝධ කරන්න තියෙන දුක කියලා දුක ගැන දැනගන්නවා. දැන් අපි ඔය කියන්නේ ඇස අනිත්‍යයි, දුකයි, විපරිණාමයි, මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා අපි භාවනා හසින් කරන්නේ. අපි කියනනම් ස්කන්ධ වශයෙන් වැටුවත් කියන්නේ රූපය, අතීතී නිරුද්ධ වෙච්ච රූපය, අනාගතී හට නොගත්තු රූපේ, වර්තමානයේ හටගත්තුවා, මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. මේ කියන්නේ මොකද්ද අපි? දුක ගැන. මේ කියන්නේ දුක ගැන. ඉතින් ඔන්නේ දුක ආර්ය සත්‍යයක් හැටියට යා දැනගන්නවා. මේක දැනගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඊළඟට මේ දුක හටගන්නේ මේ කාරණේ නිසා කියලා දැනගන්නවා. මොකද්ද දුක හටගන්න කාරණේ? තණ්හාව. තණ්හාවේ ස්වභාවය මොකද්ද? තණ්හාව හොඳට මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේම ධම්මචක්ක සූත්‍රේ පාඩම්ද මේ කට්ටියට? ධම්මචක්ක සූත්‍රේ පාඩම්ද? පාඩම් අය ඉන්නවා. පාඩම් අය ඉන්නවනම් සන්තෝෂ වෙන්න. මම බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනේ දන්වා කියලා. එක එක්කෙනා බැනපුවා නිඳා කරපු අංකම් පාඩම් දේවා. අසවල් අවුරුද්දේ අසවල් දිනෙත් එක්ක වෙලාවත් එක්ක කියයි. අසවල් ලෞකික අසවල් දැසි මම අසවල් තනීතිය අසවල් තේ කිව්වා. අසවල් විදියටයි කිව්වේ. දිනෙත් සකවාණුත් එක පාඩම් නේ දේවා. මේවත් වහිව ඉවන පාඩම් කරගෙන වැඩන්නේ. මේවා පාඩම් කරගත යුතුයි. මේක තියෙනවා යායන් තන්නා පොනෝ භවිකා නන්ති රාග සහගත తත්‍ර తත්‍රා විනන්ති නීසයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පාඩම් තියෙන්න ඕනේ. එතකොට ඒක තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඒකේ තියෙනවා කොහමද? තණ්හාවේ ස්වභාවය මොකක්ද? ඒකේ තියෙනවා පෝණෝ භවික ආයමත් භවයේ සකස් කළ දෙන නන්ති රාග සහගත ආස්වාදයෙන් ඇලෙන తత్ర తత్ర అభినందిని ఏతన ఎలెన కామేట ගියාම కామే కామే ఎలెనවා రూపిట ගියාම రూపే ఎలెనවා అరూపిట ගියාම అరూపే ఎలెనවා ఇకై මේ కామతన్న భవతన్న విభవతన్న කියන්නේ. දැන් අපි ඇවිල්ලා නැද්ද రూప శబ్ద గంధ රස స్పర్శ වලට? ඇවිල්ලා දැන් කීත දිහා බලන්න කේවන්නේ තියෙන්නේ එනම් කුත් තියෙනවද? ඒක නිදහස් වෙන නම් හරි අමාරුයි. දමණය කරගෙන සමාධියක් කරලා ගන්න ඕනේ. එතකොට ඒක ඇලෙනවා. එහෙමනේ තියෙන්නේ. ඉතින් මේ තණ්හාව තමයි දුක හතල දෙන කාරණේ. කොච්චර නිරවුල් වෙනවද බලන්න අපි සම්මාදිට්ඨිය තුලින්. දැන් දුක හදලා දෙන්නේ ওই කාරණේ නම් අපිට ඕනේ දැන් දුකෙන් නිදහස් වෙන්න. මොකද කරන්න ඕනේ? ඒ තණ්හාව නැති කළා දාන්න ඕනේ. ඒක මකලා දාන්න ඕනේ. ඒකට මොකද කරන්න තියෙන්නේ? ඈ? ඔව් හේතුව තණ්හා. හේතුව තණ්හාවනේ. ඒක නැති කරන්න ඕනේ. කොහොමද? මොකද ඒක සඳහා තියෙන වැඩ පිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමත විදර්ශනා. එහෙම නැත්නම් සීල, සමාධි, ප්‍රඥා. මේවා තියෙන්නේ. මේ එකකවත් දේශනා කළේ නැහැ අදිෂ්ඨානෙන් කරන්න පුළුවන් කියලා. මේ ඔක්කොම තියෙන්නේ ප්‍රායෝගික වැඩ පිළිවෙලකින් කරන්න. උන්ගත්තු ගමන් ඔන්නේ යාට තියෙනවා. මොකක්ද තියෙන්නේ? සම්මා දිට්ඨිය තියෙනවා. එයා ධර්මයේ තේරුම් ගන්න කෙනෙක්. බොහෝම පැහැදිච්ච කෙනෙක් සද්ධර්මය ගැන. එයා මේ ශාසනයට ඇතුළු වෙච්ච කෙනෙක්. මෙයාට ශාසනයට ඇතුළු වෙන්න බැරිද? පුළුවන්. අලතිරණ එක්තරා අවස්ථාවක ගැල් 500ක් ගියා කාන්තාරේ. ඒ ඇයිට පාර වැරදුනා. කෑම බීමත් හිඟ වුණා. නෑ. ඊට පස්සේ මොකද වුනේ? මේ ඒගොල්ලන් ඉදිරියේ දෙවි කෙනෙක් පෙනී හිටියා. පෙනී හිටලා කිව්වා මං උදව් කරන්න. හැබැයි මට පින් ඕන. මට පින් දෙන්න මං උදව් කරන්න. කොහොමද පින් දෙන්නේ? ඕගොල්ලන්ගේ කණ්ඩායමේ ඉන්නවා කිව්වා බාබර්. බාබර් දන්නවද? ඔව් බාබර් මේ බුදුහාදරගේ ශ්‍රාවකෙක් කිව්වා. ආර්ය ශ්‍රාවකෙක් කිව්වා. තෙරුවන් සරණ ගියේ මාර්ගඵලදායි ශ්‍රාවකෙක්. එයාට දානි ටිකක් දීලා මට අනුමෝදන් කරන්න කිව්වා. එතකොට බලන්න ඒ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයව දෙවියොත් දැක්කා. එහෙනම් දෙවියන් බලාපොරොත්තු වෙනවා එයාට දාන ටිකක් දුන්නාම ලබා ගන්න පින. දැන් එහෙමනම් මේ පින්වතුන් හරියට ධර්මයේ හැසිරෙනවා නම් දෙවියෝරු උඩින් ඉඳලා බලයි ආන් අරයත් දැන් තා ටික කාලෙකින් මෙහෙට එයි. අන්න අසවලත් මෙහෙට එයි. එහෙම කියනවා ඇති. නේද? ධර්මයේ හැසිරින් නැත්තම් ඔය ගේ මුළු වලින් පෙරේද තමයි බලන් ඉන්නේ. ආන් ඔය අපේ ගුරුට තමයි ඔයත් එහෙම කියනවා ඇති. ධර්මයේ හැසිරෙන කෙනාට ඒක වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? එයා අයිති මොකේදද? බුද්ධ ශාසනයට. ඒක දෙවිවරු පව දන්නවා. දැන් දැක්කද අර කාන්තාරික අතරමං වෙච්ච කියලා දෙවිය අඳුනගත්තනේ මෙයා අසෝලා කියලා. මෙයා අසෝලා කියලා අඳුනගත්තා. එයා නිසා මේ කට්ටියට උදව් කරන්න ආවේ. ඔන්න ධර්මයේ ඇසිරීම වටිනාකම. ඉතින් අනිත්‍ය කොච්චර දෙවියන්ට කිව්වත් යැත්තක් ලැබෙයිද? නෑ අරයා මුකුත් කරපෙන්නේ නෙමෙයි. එතකොට බලන්න තිරුවන් සරණ ගිහිල්ලා ධර්මයේ ඇසිරුණාට පස්සේ දෙවියෝ ඇයි තමන් තුළ වැඩෙන්නේ මොකද්ද? දිව්‍යත්වයයි මරණින්මති සුගතිය වැඩෙන්නේ නම් ඒ කර්ම මේ හැදෙන්න ඉපැ. නේද? අන්න ඒකයි ඒක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනන මේ සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය ගැන ඇතිකර ගත්තොත් යත් මේ රාග දේශ මොහ ප්‍රහාණය කරලා නිවන අවබෝධ කර ගන්නවාමයි කියලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ මොකක් කරන්නද? සම්මා දිට්ඨිය ඇතිකර ගන්න. ඉතින් දැන් ඉතින් ඇති වෙලා තියෙනුනේ දැන් සෑහෙන කාලයක්. දැන් මේ බණ පටන් අරන් සෑහෙන කාලයක් නේ. දැන් සම්මා දිට්ඨිය තියෙනුනේ. තාම නැද්ද? ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ආයි භික්ෂුනා කියලා සාදු සාදු කියලා අනුමෝදන් වුණාම වෙලා ඒගොල්ලෝ ආයෙත් අහනවා. අනේ පින්වත් ස්වාමීන් වහන්සේ තව ක්‍රමයක් නැද්ද කියලා. අහනකට කියනවා තියෙනවා තව ක්‍රමයක්. ඒ තමයි ඒ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකේ යම් කලක ජරා මරණ දැනගන්නවද ජරාමරණ හටගන්න හේතු වෙච්ච කාරණේ දැනගන්නවද? ජරාමරණ නිරුද්ධ කිරීම දැනගන්නවද? ජරාමරණ නිරුද්ධ කිරීමේ මාර්ගය දැනගන්නවද? එකරුණින් මෙයා මොන දිට්ඨියද? සම්මා දිට්ඨිය ඇති කෙනෙක් වෙයි. දැන් මෙයයි දන්නවද ඒක? දන්නේ නැත්ද? ජරාමරණ දේව මෙවිලකදයිද? දේව මෙවිලකදයිද ජරාමරණ? නෑ. එහෙනම් ඉබේ හටගත්ත එකක්ද? නෑ. තමාගේ කැමැත්තෙන්ද? නෑ. මොකද්ද ජරාමරණය කියන්නේ? ඔව්, ජරාවට පත් වෙලා මැරිලා යන එක. මරණයත් මේක බොහොම ලස්සනට පෙන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මරණය කියලා පෙන්වන්නේම දැන් මරණයට පත් වෙන මිනිස්සු ඒකමයි. මේක දන්නේ නැති අය කියනවා හැමතිස්සෙම ආලා නැද්ද ඔය ක්‍රිෂ්ණමූර්තිගේ පොත්තරේ තියෙන හැමතිස්සෙම මැරිනවා. හැමතිස්සෙම ක්ෂණික මරණ කියන වචනේ. ඔව්, මේ ධර්මයේ ඒක පෙන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ කොහොමද මරණය? පෙන්වන්නේ ඒ සත්වයින්ගේ ඒ සත්ත්වනිකායන්ගෙන් චුත වීම මරණය හැටියට. චුත වෙන බව, බිඳී යාම, අතුරුදන් වීම, කලුලිය කිරීම, ස්කන්ධයන් බිඳී යාම මරණ. ඉතින් මේ ජරා මරණ වලට හේතුව මොකක්ද? මොකක්ද හේතුව? ඉපදීම. ඉපදීම නිසා ජරා මරණ තියෙන්නේ. ජරා මරණ නැති වෙන්න නම් එහෙනම් මොකද්ද නැති වෙන්න ඕනේ? ඉපදීම නැති වෙන්න ඕනේ. ඉපදීම අපි පිළිගන්නේ නැතුව ඉන්න ඕනේ. නමුත් අපේ ස්වභාවය ඉපදීම පිළිගන්නේකද නැති එකද? පිළිගන්නේක. මිනිස්සු මැරෙන එකට නම් අපි දුක් වෙනවා නේ අපෝයි කියනවා. ඉපදෙන එකට අම්මී ලස්සන කියලා පිළිගන්නවා. නමුත් එයාටම තමයි, එයා තමයි අර තත්ත්වයට පත් වෙන්නේ. රෝග පීඩා වලින් එකට අනේ මේව දකින්නවත් ලැබෙන්න එපා කියනවා. ඉපදිච්ච නිසා යාට ඒක වෙන්නේ. ජරාවට පත් වෙනට අනේ සතරිකුටත් මේ විදිහ වෙන්න එපා කියනවා. නමුත් යාම මැරිලා ආයේ උපදින එකට අනේ පුංචි එකා කියලා ආයේ සන්තෝෂින් පිළිගන්නවා. මේ පිළිගන්නේ මොකද්ද? ඉපදීම පිළිගන්න. මොකක්ද එතන පිළි අරගෙන තියෙන්නේ? ජරා මරණ. මේ මිනිස්සු දුක් විඳින තා දුක් විඳින මේ ඉපදිච්ච නිසා නේද? ඉපදිච්ච නිසා. ඉපදීම නිසා ජරා මරණ තියෙන්නේ. ඉපදීම නැත්නම් ජරා මරණ නැහැ. ජරා මරණ නැති එතකොට ඉපදීම නැති කරන්න තියෙන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඒ ක්‍රමයට දැක්කත් එයා එතකොට එතන ඥානයක් තියෙන්නේ. ඥානයක් මේක ආර්ය ශ්‍රාවකෙකුට තිබිය යුතු ඥානයක්. ඉපදීම දන්නව නෑ, ජරා මරණ දන්නව, ජරා මරණ හටගත්තේ මොන කාරණේින්ද කියලා දන්නව, ජරා මරණ නිරුද්ධ කරන්න දන්නව, ජරා මරණ නිරුද්ධ කරන මාර්ගය දන්නව. එතනත් හතරක් කියනවා නේ. හතරක් තියෙනවා. ඔය ආකාරයට දැනගත් ශ්‍රාවකයා එයාට සම්මා දිට්ඨිය තියෙනවා. එයාට ධර්මයේ කෙරෙහි පැහැදීම තියෙනවා. එයාට අවිච්ඡ ප්‍රසාදය තියෙනවා. එයා බුද්ධ ශාසනයට අයිති කෙනෙක්. මේ වගේ දේශනාවල් කියනකොට තමයි මේ අන්‍යාගමිකයන් කෙරෙහි විශාල අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මේ මිනිසුන්ට මිනිස් ජීවිතය ලැබිලා මේ ධර්මයේ දකින්න අවස්ථාව නැහැ නේද කියලා. ඊළඟට නිකන් සෝඩ බෞද්ධ වෙන අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මේ සද්ධර්මයේ තියෙද්දි මේ නිකම්ම නිකන් සෝඩ බෞද්ධල් කඩකට යනවා නේ කියලා. එහෙම ඇති වෙනවා. මේ සද්ධර්මයේ දන්නවනේ සෝඩ බෞද්ධ. මේ සද්ධර්මයේ තියෙද්දිනේ මේම දෙයක් වෙන්නේ කියලා හරි අනුකම්පාවක් ඇති වෙනවා. අවබෝධ කරන්න පුළුවන් හැකියාව තියෙද්දි. ඉතින් මේ ස්වාමින් වහන්සේලා හරි සන්තෝෂ වෙනවා මේ සාරිපුත්ත හාමුදුරන්ගේ විස්තරය අහලා. මේ විදිහට දැනගත්තත් එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන්. දැන් බලන්න බුද්ධිමත් කෙනෙකුට නම් හොඳට තේරෙන දේවල් මේ ඔක්කොම. ඊට පස්සේ සාදු කියලා ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වෙලා හිට සාරිපුත්ත හාමුදුරන්ගෙන් ආයෙමත් අහනවා, ස්වාමීනි අපිට කියලා දෙන්න වෙන ක්‍රමයක් නැද්ද තව? තව එකක් තියෙනවා කියනවා. මොකද්ද? ඉපදීම දැනගනි. ඉපදීමට හේතු වෙන කාරණයක් දැනගනි. ඉපදීම නැති කිරීමක් දැනගනි. ඉපදීම නැති කරන ක්‍රමයක් දැනගනි. ඉපදුනා කියන්නේ මොකද? මොකද ඉපදුනා කියන්නේ? මොනවද ලැබුණේ? ඇස කන නාසය දිව කය සිත ලැබුණා. ඔබ දුකක්ද සැපක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ ලැබුණා. ඕකට තමයි ඉපදුනා කියන්නේ. දැන් බලන්න අපිට වෙන මොකක්ද ලැබෙලද කියලා. හොඳට බලන්න හිතන අපිට අහුවෙච්ච නැති මොකක් තියෙනවද කියලා. නෑ. ඇසයි කනයි නාසයයි දිවයි සිතයි. හත්වෙනි එකක් නෑ. ආයතන හය. පහ පංච පාදානස්කන්ධය. ඕවා තමයි ලැබුණේ. ඉපදී. ඕවා ලැබෙන ක්‍රම කීයක් තියෙනවද? කී ආකාරයකට උපදිනවද? හතර ආකාරයකට. කොහොමද? එක්ක පිටරයක් අස්සේ. එහෙම නැත්නම් මව කුසක් ඇතුලේ. එහෙම නැත්නම් තෙත් පරිසරයක. එහෙම නැත්නම් ඕපපාතිකව. ඔය කොයින් හරි ඉපදිනවා. කැමැති කොයි ක්‍රමයකටද? දැන් ඔහොම කිව්වට බලන්න ඕනේ මරණාසන්න වෙන එකට. අපිට කැමති වෙලා හරියන්නේ නැහැ. කියන්නේ මේ අකමැති වෙලා කරන්න දෙයක් නැහැ. හිතේ ස්වභාවය මොකද්ද? හේතුවක් නිසා ඇතිවෙච්ච ඵලය. අපි මම කියලා හිතාගෙන ඉන්න මට එපා කියනවා. මට එපා කියනකොට හරියනවද? ඇයි සමාජීය වශයෙන් පවතින දෙයක්ද? නැහැ. හේතුවක් නිසා පවතින දෙයක්. හේතුව නැති කරාම නැති වී යන එක. මේ හතරෙන් ඕනෑම ක්‍රමයකට උපදීම සිද්ධ වෙනවා. මේ උපදීම කුමන නිසාද සිද්ධ වෙන්නේ? දෙවියන්ගේ කැමැත්තටද? නෑ. හරියට කියන්නද ඕනේ? භවය නිසා. භවපස්සය ජාති. භවය නිසා සිද්ධ වෙන්නේ. භවය කියන වචනේ මම තෝරලා දීලා තියෙන්නේ. මොකද්ද භවය කියන්නේ? විපාක පිණිස කර්ම සකස් වීම. හැබැයි කිසිම වෙන පොතක නෑ. මම මේ කියා දීපු එක. හොඳටම ලංකාව පුරාම මේක ලියාගෙන ඇවිදගෙන යන්නේ හැමතැනම අහගෙන. භවය කියන්නේ මොකද්ද කියලා? විපාක පිණිස කර්ම සකස් වීම. භවය. කාම ලෝකී විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය. රූප ලෝකී විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය. අරූප ලෝකී විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. මේ භවයේ තියෙන නිසා තමයි ඉපදීම සිද්ධ වෙන්නේ. භවය තමාගේ වශයෙන් පවතින එකක්ද? නෑ, අනාත්ම එකක්. භවයේ තියෙන්නේ මොකද්ද? ඒදී උපද්දල දෙනවා. භවයේ තියෙන එක උපද්දල දෙනවා. භවයේ විඳවන්න තියෙන්නේ කාම ලෝකෙට ඇවිල්ලා නම් කර්මය විඳවන්න තියෙන්නේ. අනේ මං අරූප ලෝක උපදින ලැබීවා කියලා ප්‍රාර්ථනා කරන උපදීද? හරියන්නේ නැහැ. කාම ලෝකෙ උපදින්නේ. ඒකයි කියන්නේ භවපච්චය. භවය නිසා ජාති ඉපදීම තියෙන්නේ. භවය නිසා නම් ඉපදීම තියෙන්නේ. ඉපදීම නැති කරන්න මොකද කරන්න ඕනේ? භවය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සාරිපුත්ත හාමුදුරුව වදාලා ඔන්න ඔය ක්‍රමයට දැනගත්තාම ශ්‍රාවකයා එයා සම්මා දිට්ඨිය ඇති කෙනෙක්. එයා ධර්මයේ කෙරෙහි හොඳට පැහැදිච්ච කෙනෙක්. එයා බුද්ධ ශාසනයට අයිති කෙනෙක්. එයාගේ දෘෂ්ටිය ඍජු වෙලා. එයා මේ දුක අවසන් කරන්න සමර්ථ කෙනෙක්. පුළුවන් එයාට දුක නිදහස් වෙන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වෙලා සාදු සාදු කියලා කියනවා. අනේ ස්වාමීන් වහන්ස, තවත් තියෙනවද ක්‍රම? සාරිපුත්ත හාමුදුරුව ප්‍රකාශ කළා, ඔව් තවත් තියෙනවා. මොකද්ද? භවයත් දැනගන්නවා. ඊළඟට භවය හටගන්නේ මොන කාරණේන්ද කියලා ඒකත් දැනගන්නවා. භවේ නැති කිරීමක් දැනගන්නවා, භවය නැති කරන මාර්ගයක් දැනගන්නවා. භවේ දැන් මම කිව්වනේ භව තුනයි. කාම භව, රූප භව, අරූප භව. අරූප භව කියන්නේ අරූප ධානය ලැබුවාම ඇතිවෙන සංස්කාරය. අරූප ලෝකයේ අරූප ධාතුවේ ඉපදීම පිණිස විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය. කාම ලෝකයේ කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය. කොහෙන් ගත්තත් කර්මය කියන එක හැම මොහොතෙම සකස් වෙනවා. කර්මය සකස් වෙන්නේ නැති වෙලාවක් තිබ්බනම් මොකද කරන්න තියෙන්නේ? කර්මය සකස් වෙන්නේ නැති වෙලාවක් තිබ්බනම් ඒ වෙලාවේ භවය සකස් වෙනවද? නෑනේ. එහෙම වෙලාවක් තිබ්බනම් පුතජනයට පුළුවන් නිවන් දකින්න. ඒ කොහොමද? කර්මය සකස් වෙන්නේ නැත්නම් කර්මය සකස් වෙන්නේ නැති වෙලාවට යා භවෙන්නේ භවෙ තියෙනවද? භවෙ නැති වෙලාවක කල්ලල පොලිඩෝල් ගහන්න නෙමෙයි. භව නිරෝධ ජාති නිරෝධ වෙනවද? කර්මය නැති වෙන වෙලාවක් බලලා ගහව පොලිඩෝල්. පුළුවන්ද කරන්න? බැ. කර්මය කර්මයෙන් ඉදහස් වෙන්න එක ක්ෂණයක් නෑ. එක ක්ෂණයක් නෑ කර්මෙන් ඉදහස් වෙන්න. ඒකෙන් හැමතිස්සෙම තියෙන්නේ භවය. විපාක වෙනස කර්මය ඇදිහැටි. ඒ නිසා එක ක්ෂණයක් නෑ. එක ක්ෂණයක් තිබ්බනම් වාසිය අපි. එහෙනම් ඉතින් පුතජනියත් නිවන් දකින්න. ඔය ක්‍රමයට. කරන්න බෑ. ඒකයි ඒකේ තේරුම. හැමතිස්සෙම ධර්මතාවයක් තියෙන. විපාක වෙනස කර්ම සකස් වීමේ ධර්මතාවය. ඒ ධර්මතාවය තුල තමයි මේක සිද්ධ වෙන්නේ. ඒව අනාත්මයි. තමාගේ වශයෙන් පවත්න්න බෑ. ඉතින් භවයේ තියෙන කුමප්පච්චයද? උපාදාන පත්‍ය භව. උපාදාන කිව්වේ ග්‍රහණී වීම. දැඩි ලෙස මතක තියාගන්න මේක අපි බලන්නේ කර්තෘත්වයෙන් බැහැර. කර්තෘ ග්‍රහණී කර ගැනීම කිව්වොත් කර්තෘ කෙනෙක් ඉන්නවා. ඒක ධම්මටිච්ච ධම්ම නියාමයක්. මේක ධර්ම නියාමයක්. නියාම ධර්මයක්. ඉතින් මේ උපාදාන කවුරුත් දන්න උපාදාන කීයක් තියෙනවද? හතරයි. මොනවද? කාම උපාදාන, භව දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ජීවිතේ මතක තියාගන්න වැඩිම අවධානය යොමු කරන්න මේ ධර්මයේ කිරීමේ කාරණයට. මොකද හේතුව? ගෙවල් දොරවල් වල වැඩ කරන්න. නමුත් වැඩි අවධානයක් ධර්මයේ ඉගෙනීමට යොමු කරන්න. මරණ එකට ගෙවල් දොරවල් එන්නේ නැහැ. ඥාති හිත මිතුරන්ට ගෙදර දොරේ අනිත් ඥාතයන් හිතවතුන්ට අවධානය යොමු කළ යුතුයි. නමුත් මරණ එකට ඒගොල්ලෝ එන්නේ නැහැ. ඊළඟට පොත්පත්වල තියෙන සල්ලි මිල මුදල් ගැන අවධානය යොමු කළ යුතුයි. ජීවත් වෙන්න බැහැ නැත්තම්. නමුත් මරණ එකට ඒව එන්නේ නැහැ. ඒ නමුත් ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඉති උපාදාන කිව කාමයට ග්‍රහණය වෙනවා. ග්‍රහණය වීම කාමයට තියෙනවා. ග්‍රහණය වීම දෘෂ්ටිවලට තියෙනවා. ග්‍රහණය වීම සීලම් ව්‍රතවලට තියෙනවා. ග්‍රහණය වීම අත්වාදයට තියෙනවා. උපාදාන සීලබ්බත උපාදාන ලංකාව විනිසුන්ට නැද්ද? නැත්ති කාටද? නැත්නම් නැත්ති කාටද? ආර්ය ශ්‍රාවකයාට ධර්ම මාර්ගය ගිහිල්ලා සෝතාපන්න මාර්ගයේ ගිහිල්ලා ඵලයට පත් වෙච්ච කෙනාට නැත්ති. අනිත් සියලු දිනාට ඒක තියෙනවා. මේක අන්තයට යනවා ඉන්දියන් කාර්යෝ ඉන්දියාවේ. මම දැකලා තියෙනවා අතික සීතලේ මේ හිමාලයේ ඉන්න මුදුනේ සුදියකට උලින් ජංගි ඇඳගෙන ඉන්න පුළුවන් ඇඳුමක් ඒක. සීත කාලේට සුදියකට දන්නවනේ සුදියකට ඉන්න පුළුවන්ද? ඒ මොකද හේතුව? මේ කාමේ නැති කරන්න හදන ඇඟට වද දීලා. ඔක කරන්න පුළුවන්ද? හිතේ කාමේ තියෙන්නේ මොකේ කියලාද? ඇඟේ කියලා. කාමේ තියෙන්නේ කොහෙද? සංකල්පයක් හිතේ තියෙන්නේ. හිතේ තියෙන එක. ඉතින් මේ වෘතයන්ට යන්නේ මොකද මේ? සම්මාදිට්ඨිය නැති නිසා. සම්මාදිට්ඨිය නැති නිසා. ඔය එක එක ආකාර ලංකාවෙත් තියෙනවා හැම. එතකොට මේ කාම උපාදාන, දිට්ඨි උපාදාන කියන එනේන දෙයට වසඟ වෙනවා, රැවටෙනවා, දෘෂ්ටි. ඊළඟට අත්වාද, මම මාගේ මටයි කියන ආකල්පය. ඕක තියෙනකම්ම විපාක පිණිස කර්ම සකස් වීම තියෙනවා, භවයේ තියෙනවා. භවය හැදෙනවා, ඕක හැදෙනකම්ම. ඕක හැදෙන්න නැවතිච්ච දවසට භවය හැදෙන්නේ නැහැ. එහෙනම් ඒක නවත්තන්න තියෙන ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්නේ මේ සම්මාදිට්ඨිය. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ඒක ප්‍රකාශ කළාම විසුන් වහන්සේලා, ඒ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වෙලා ආය කියනවා, අනේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ආයමත් තව ක්‍රමයක් කියලා දෙන්න. තව එකක් කියලා දුන්නා. යම් වෙලාවක ආර්ය ශ්‍රාවකය උපාදාන දැනගන්නවද? උපාදානයන් හටගන්නේ මොන හේතුවක් නිසා කියලා දැනගන්නවද? උපාදාන නිරුද්ධ කිරීම දැනගන්නවද? උපාදාන නිරුද්ධ කරන්න තියෙන මාර්ගය දැනගන්නවද? අන්න එයාට සම්මාදිට්ඨිය තියෙනවා. උපාදාන දැන් දන්නවා නේ? මං කිව්වන් උපාදාන ටික මතකයි නේද? මොනවද ඒ? කාම උපාදාන. මතක නැති බව පේනවා මේ කට්ටියට. පළවෙනි උපාදානේ මොකද්ද? කාම උපාදානේ. දෙවෙනි එක මොකද්ද? දිට්ඨි උපාදානේ. තුන්වෙනි එක මොකද්ද? සීලබ්බත උපාදාන. හතරවෙනි එක මොකද්ද? අත්වාද උපාදාන. මේවා මතක තියෙන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ සමුදයත්, ඒ කියන්නේ අවිද්‍යා පස්චාව කොටසත්, ඒක නැති වෙන ආකාරය තනියම මේ විහාර හිවණැල්ලේ වාඩි වෙලා තනියම උන්වහන්සේ කීකේ හිටියා. ඒක සජ්ජායනා කරමින් හිටියා. භික්ෂුන් වහන්සේනවා කීට පිටිපස්සේ පිටියට වැහිලා මේ වාඩි වෙලා අහගෙන හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා. පැත්ත හැල්ල බලන්නට මෙයා අහගෙන ඉන්නවා. මෙහෙ ඉන්න කියලා අඬ ගැව්වා. ඉතින් එයා ඇවිල්ලා වැන්දා. අහගෙන හිටියේ කියලා ඇව්වා. අහගෙන ස්වාමීන් වහන්සේ මං හිටියේ. එහෙනම් ඕක හොඳට පාඩම් කරගන්න කිව්වා. ඔක හොඳට පාඩම් කරගන්න කිව්වා. ඕක තමයි කෝ දුකින් නිදහස් වෙන්න තියෙන මඟ. මේ කියන්නේ පටිච්ච සමුප්පාද සතර සතිපට්ඨාන මොන කොටසද මේ කියන්නේ? ධම්මානුපස්සනා මේ කියන්නේ. ඉතින් උපාදාන ටික දැන් දන්නවනේ. උපාදාන හටගන්නේ කුමක් නිසාද? තණ්හා පත්‍ය උපාදාන. තණ්හාවේ කිවි ඈ දැඩිව ග්‍රහණය වීම තමයි උපාදාන. ඈ තණ්හාවේ කියන්නේ මොකද්ද? ආසා කිරීමද? ආසාව ඇතිවීමද? ආසාව කිරු කරත් කරන කෙනෙක් ඉන්නවා. බැඳී යාමද? බැඳී යාම. ඇල්ම ඇතිවීම. ඔව් ලෝභය. ඇල්ම ඇතිවීම. අපට අර කරන කෙනෙක් හැටියට පේන්නේ මේක මොකක් නිසාද? මමනි කියන ආකල්ප නිසා. අපිට පේන්නේ බැලුව බැලුවත් කරන කෙනෙක් ඉන්නවා. ධර්මතාවයක් හැටියට මේක දැක ගන්න ශක්තියක් නෑ අයියේ. ප්‍රඥාමදී. ප්‍රඥාව දිනු කරන්න ඕනේ මේකේ ඒ ආකල්ප නැති වෙනකම්ම. අන්න ඒකයි කරන්න තියෙන්නේ. එතකොට මේ එතකොට ඒක තේරුම් ගන්න. තණ්හාව. තණ්හාව කී ආකාරද? තණ්හාව ආකාර තුනයි. මොනවද? ඔව් ඒක කාමයට බැඳෙනවා. එහෙම නැත්නම් භවයට බැඳෙනවා. එහෙම නැත්නම් විභවයට බැඳෙනවා කියන්නේ. එයා කැමති හිතයකය නැතුව යනවාට. හිතයකය නැති වෙනට අපි කැමති නැද්ද? ඈ? කැමතිද නැද්ද? හිතයි කය නිසා මොකද්ද අපි විඳින්නේ? දුක විඳින්නේ. හිතයි කය නැති වෙනට කැමති නැද්ද? කැමති. නමුත් ධර්මයෙන් තුලින් අපි දන්නවා ඒක නිකන් නැති කරන්න බැරි බව. අපි දන්නවා ඒක හේතුවක් නිසා හටගත්තු නිසා නැති කරන්න පුළුවන්. ඒක සම්මා දිට්ඨිය. ඒක දන්නේ නැත්නම් මොකද යා කරන්නේ? හිතයි කය නොදෙනී යන්න සමාධිය වඩනවා. එතකොට වැඩින්නේ මොන තණ්හාවද? විභව තණ්හාව. ඒක නිවන නෙවෙයි. හිතයකයි අරමුණු නොවෙන්න සමාධිය වැඩුවාම එයාට වැඩෙන්නේ විභව තණ්හාව. හේතුව අවබෝධ කරගෙන ඵලෙ නැසීමේ ධර්මතාවයයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට එයා දකින්න තණ්හාවක්. ඊළඟට තණ්හාව නැතිකලොත් උපාදාන තියෙනවද? උපාදාන නැහැ. තණ්හාව නැති කරන්න තියෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ඒ ක්‍රමෙට ඊළඟ එකක් කියා දෙනවා. මොකද්ද? යම්කිසි කෙනෙක් තණ්හාව දැනගන්නවා. තණ්හාව ඇතිකරන්න ඇති වෙන්නේ හේතු වෙච්ච කාරණේ දැනගන්නවා. තණ්හාව නිරුද්ධ කිරීමක් දැනගන්නවා. තණ්හාව නිරුද්ධ කිරීමේ මගක් දැනගන්නවා. දැන් තණ්හාව අපි කිව්වා මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේක ක්‍රියාත්මකව පවතින කී ආකාරයකින්ද? හය ආකාරයකට. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා හය ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ. තණ්හා වටගන්නේ කුමක් නිසාද? විඳීම නිසා. විඳීම නැත්නම් තණ්හාව නැහැ. ඒ තණ්හාව නැති කරන්න තියෙන මඟ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ඊළඟට ආයමත් පෙන්වා දෙනවා. සම්මාදිට්ඨි ඊළඟ කොටස එයා වේදනා දැනගන්නවා. වේදනා හටගන්නේ මොන ආකාරයෙන්ද කියලා දැනගන්නවා. වේදනා නැති කිරීම දැනගන්නවා. වේදනා නැති කිරීමේ මඟ දැනගන්නවා. එතනත් හතර. විදීම දන්නවා. මොනවද විඳින්නේ? සැප දුක, උපේක්ෂා. කොයිද හටගන්නේ? ආයතන වල. ඇස නිසා හටගන්නවා ස්පර්ශයේ වේදනා, ඉස්පස්පච්ඡන්. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. ඇසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කනේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. නාසයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. සිතේ ස්පර්ශයෙන් අට ගන්නවා. මේ වේදනාවට මුල මොකද්ද? පස්සපච්චය. ස්පර්ශය නිසා විඳීම. ස්පර්ශය නැති කළාම විඳීම නැති වෙනවා. ස්පර්ශය නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟ එක මොකද්ද? පස්ස කුමප්පච්චයද? සලායතන පත්‍ය. සලායතන කිවි අසකන නාසී දිවකය සිත. මේක නිසා ස්පර්ශය තියෙන්නේ. එතකොට සලායතන කුම ප්‍රත්‍යයෙන්ද? නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප නැත්තම් ආයතන හයක් නැහැ. නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. නාම රූප කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. නාම රූප ඊළඟට යා නාම රූප දැනගන්නවා, නාම රූප සමුදය දැනගන්නවා, නාම රූප නිරෝධය දැනගන්නවා, නාම රූප නිරෝධ ගාමිනී මග දැනගන්නවා. නාම රූපේ කිවි මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසිකාර. වෙන නාම කියලා මොකුත් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට රූප කිව්වේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූප. මේ දේශනාවල හැමතැනම පැහැදිලිව පෙන්වන අයට. මේක කුමක් නිසා හටගන්නේ කද්ද? විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයෙන් අටගන්න එකක්. එහෙනම් මේක නිරුද්ධ කරන්න තියෙන්නේ විඤ්ඤාණය නැතිවීම. නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට විඤ්ඤාණය හටගන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? සංඛාරපත්‍ය විඤ්ඤාණං. සංඛාර කීයක් තියෙනවද? මෙතන ගන්න පටිච්චසමුප්පාදේ වෙනම සංඛාරයක්. ඒකේ කාය සංඛාර කියන මොනවටද? ආස්වාස ප්‍රස්වාස වලට. වචී සංඛාර කියන මොනවටද? විතක්ක විචාර වලට. චිත්ත සංඛාර කියන මොනවටද? සංඥා වේදනා වලට. ඒ මොකද ආස්වාස ප්‍රස්වාස වලට කාය සංඛාර කියන්නේ? කයත් එක්ක බැඳිලා තියෙන නිසා. මොකද විතක්ක විචාර වලට වචී සංඛාර කියන්නේ? වචනෙත් එක්ක බැඳිලා තියෙන නිසා. මොකද මේ සංඥා වේදනා වලට චිත්ත සංඛාරය කියන්නේ? සිතක් එක්ක බැඳිලා තියෙන නිසා. මේ ඔක්කොම කුමක් පත්‍යද? අවිද්‍යා පත්‍ය. ඔය කාරණේ විවාකාක දැනගත්තාම යා සම්මා දිට්ඨිය ඇති වෙන අවිද්‍යා. එතකොට යා අවිද්‍යාව දැනගන්නවා. අවිද්‍යාව කුමක් නිසාද අවිද්‍යාව හටගන්නේ? ඔන්න මේක විස්තර කරනවා. අවිද්‍යාව කුමක් නිසා හටගන්න එකක්ද? මේක තියෙනවා ඒ වචනේ. ඒක මතක තියාගන්න. එයා අවිද්‍යාවත් දැනගන්නවා, අවිද්‍යාවේ හේතුවත් දැනගන්නවා, අවිද්‍යාව නැති කිරීමත්, අවිද්‍යාව නැති කිරීමේ මාර්ගයත් දැනගන්නවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. ඇයි ඒක උනේ එහෙම? ඔව්. ඒ අවිද්‍යාවනේ මොකක් නිසාද? කුමක් හට ගැනීමෙන්ද අවිද්‍යාව හටගන්නේ? අන්න මතක තියාගන්න. ආශ්‍රව. ආශ්‍රව. ආශ්‍රව නැත්තම් අවිද්‍යාව නැහැ. ආශ්‍රව නැති කරන්න මොකද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. එතකොට මේ ආශ්‍රව කියන්නේ මොකක්ද? ඈ? අර මං කලින් කියආපු එක මොකද දන්නවද? මං කියන්නේ මේක එක්තරා පිළිවෙලක අමුතු මැෂින් එකක් වගේ කියලා. කොපි දෙකක් එකපාර ගහනවා, එක කොපියක් අස්සට යනවා, ඊළඟ කොපිය එළියට යනවා. දැන් අපි කතා කරනවා කියන්නේ කොපියක් එළියට යනවා. ඊළඟට කතා කරන හැම වෙලාවෙම එක කොපියක් අස්සට යනවා. හිතනකට එක කොපියක් හිතෙනවා, අනිත් කොපිය යටට යනවා. කියනකට කරනකට ඒත් එක කොපියක් යනවා එළියට, එක කොපියක් ඇතුළට. ඇතුළට යන කොපි වලට මොකද වෙන්නේ? ගබඩා වෙනවා. ආයි වමනා වෙලාට පැක් කරලා දෙනවා. ආශ්‍රව කැටි. ඒ කොපි ගබඩා ආශ්‍රව. ඇතුළේ තියෙනවා ගබඩා වෙනවා. දැන් තේරෙනවද මේ කියන එක? ඔව්. මේ ගබඩා වෙනවා තියෙනවා. අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ගබඩා වෙනවා තියෙන්නේ මොන කාලේ ඉඳලා එකවිච ආශ්‍රවද? ආශ්‍රව තුනයි තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආශ්‍රව තුنين හරිම භයානකයි. ආශ්‍රව කියන්නේ ආශ්‍රව කර්ම හරිම භයානකයි. ආශ්‍රව සමහර ආශ්‍රව තියෙනවා. ඒකෙන් කොහෙද අර සමහර ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ මේ හැදිලා තියෙනවා තැම්පත් වෙලා ගබඩාවේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. ඒ ආශ්‍රව වලින් අරගෙන යනවා එයාව නිරේත. සමහර ආශ්‍රව වලින් අරගෙන යනවා එයාව තිරිසන් ලෝකෙට. සමහර ආශ්‍රව වලින් යාව අරගෙන යනවා പ്രേත ලෝකෙට. සමහර ආශ්‍රව වලින් යාව අරගෙන යනවා මිනිස් ලෝකෙට. සමහර ආශ්‍රව වලින් යාව දිව්‍ය ලෝකෙට අරගෙන යනවා බඹලු අරගෙන යනවා. ආශ්‍රව වලින් කරන්නේ ආශ්‍රව කර්ම ඔක්කොම එකට වැඩ කරන දේවල්. අරහත්ත්වයට පත් වුණාම තියෙන ඥානයක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ආශ්‍රවක් ආත්මක්ඛේ ඥානය. ඡේ වෙනවා කියන්නේ මැකිනවා, මකල දානවා. මොනද මකන්නේ? ආශ්‍රව මකනවා. ඒකට මම කියන්නේ කම්මක්ඛේ ඥානය කියලා. කර්ම මකනවා. ඒ මකන්න මේවා ඉරේස් වෙලා යන්න නම් මොකක්ද වැඩෙන්න ඕනේ? සීල, සමාධි, ප්‍රඥා. ඒ තුන වැඩෙන්න තියෙන්නේ. ඒ තුන වැඩෙන්න තු ඒක මැකෙන්නේ නැහැ. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච ගමන් එක ආශ්‍රව කොටසක් නැතු වෙනවා. මොනවද? නිරේට රැගෙන යන ආශ්‍රව ටික මැකිලා යනවා. තිරිසන් ලෝකෙට රැගෙන යන ආශ්‍රව මැකිලා යනවා. ප්‍රේත ලෝකෙට රැගෙන යන ආශ්‍රව මැකිලා යනවා. අපායගාමි ආශ්‍රව මැකිනවා. මැකුණට පස්සේ මේ පිටපත් ටික නැහැ. කොපි හැදෙන්නේ පිටපත නැහැ. කොපි හැදෙන්නේ ඊට පස්සේ. තේන්න තිබේ. දැන් අපි මේ කොපි මැෂින් එකක් වගේ නම් තම කොපියක්ම ASCII තියෙනවනේ. නැත් ඒ මැකිලා ගියාම මේ කොපි ටික ඉවරයි. එහෙම නැත්නම් කල්ප කෝටියක සිද්ධ වෙච්ච කොපියක් තියෙනවා මේක ASCII. ඒ කොපිය මොකද කරන්නේ? අපිට බැරි වෙනවා සිහි නැතුව යනවා. ඉදිරිපත් වෙන ඒ කොපිය ආවත් ඉස්සරහට මොකද වෙන්නේ? ගෙනියනවා. අපි දන්නවනේ සුළු දෙයකින් කොච්චර දුර ගෙනියනවද? අර කුෂ්ඨ දාපු ඉංගන්නගේ කතාව මම නිතර කියනවනේ. නනන කුෂ්ඨ දාපු ඉංගන්න ගැන කියව. කුෂ්ඨ දාපු ඉංගන මිනිස්සයා කෑම හොයාගෙන ගියා. සෙනඟ පිරලා ඉන්නවා. කෑම බෙදෙන තැනක් වෙන්නේ නැත කියලා ගියා. ජනිත කෑම බෙදෙන තැනක්ද? නෑ, බණ කියන තැන. බැලුව කවුද කියලා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනා. දැන් ඉතින් මට කෑමක් හොයන්න ඕනේ. මෙහෙම කොණක වාඩි වෙලා ආපුවේකේ බණ ටිකක් අහලා යන්න ඕනේ කියලා ඔන්න කොණකින් වාඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා එදා ධර්මය අවබෝධ කරන්න ඒ තැනැත්තා. ධර්මයේ දේශනා කළා, සෝතාපන්න වුණා. එයා වැඩිදුර යන්න හම්බුනේ නැහැ කොණික් කැනල මල. භික්ෂුන් කෙලිම සුගතිය උපන්නා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ඉව භාග්‍ය බුදුරජාණන් වහන්සේ මෙයා හරිම දුක්ඛිත ජීවිතයක් නිගෙව්වි. හිඟන ජීවිතයක් නේ කුෂ්ඨ හැදිච්ච. දැන් ඒකෙන් පේන්නේ නැද්ද? යසම් පින කියන එක ධර්ම අවබෝධ කරගෙන පින කියන එක රූපේ දිහා බලලා හොයන්න පුළුවන්ද? බෑ. නිරෝගීකම දිහා බලලා හොයන්න පුළුවන්ද? බෑ. සල්ලි දිහා බලලා හොයන්න පුළුවන්ද? ඒත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔයා ඔයට ඕක සිද්ධ වුණේ මීට කලින් තගරසිකී කියන බුද්ධ ශූන්‍ය කාලයක තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කාලේ ආ සිටුවරේ. ඔය අස්සකරත් යන වෙලාවේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. නිකන් වැරහැඩි වගේ තියෙන සිවුරක් පුරවගෙන. ඉතින් මෙයා අර තරුණකමයි යාටි හිතට ගත්තකමයි දුර දෙක හිතන්නේ නෑනේ. සෙල්ලක්කාරකමයි එක කට. කට කැටිච්ච කතාවක් කිව්වා. එක පාට යාදී හැබලක ආපෝ කවුද මේ වැරහැඩි ඇඳගෙන යන කොස්ටියා? විහිළුවට කිව්වේ. මොකද උනේ? එක කොපියක් එළියට ගියා. ඔරිජිනල් කොපිය ඇතුළට ගියා. අනේක මං කිය මේක ෆොටෝකොපි මැෂින් එකක් වගේ කියලා. ඒ කොපිය මකා ගන්න බැරුව ගියා. අනේ ඉතම මැකුනේ. සෝතාපන්න වෙච්ච දවස. ආත්මව ගානක් ඉගන්නේ වැරැහැඳුපු මිනිස්සෙක් කුෂ්ඨ රෝගියෙක්. අර කොපියේ පවර් එක තියෙනකන් හද හද දෙනවා. කොහොමද එතකොට? එතන දැන් මේ ඇයිට පේනවද මේ ඇයිගේ කොපි ගණන? පේනවද? ආන්න එහෙනම් අපිට කරන්න තියෙන මොකද්ද? මේ කොපි හැදෙන මැෂින් එක කඩලා කඩලා කුඩු පට්ටම් කරලා දාන එක. ඉතින් මේක කොහොම හරි කරන්න ඕනේ. අකමැති කියලා හරියන්නේ නැහැ. බෑ කියලා හරියන්නේ නැහැ. කොහොම හරි කරන්න ඕනේ. එදාට පස්සේ ඉවරයි. මම ඉදලා හරියන්නේ නැහැ මේකට මේ ධර්මයේ. ධර්මයේ ලැබෙන්න ඕනේ. ධර්මයේ ලැබුණාම ඒක කරන්න පුළුවන්. දැන්කොට අපි මේ ජීවිතේ දුක් විඳිනේමට කොහෙද කොපිය හැදලා තියෙන්නේ? සමහරට අපි දන්නේ නැහැ කල්ප ගානකට කලින් තමයි අපි කොපිය හැදලා තියෙන්නේ. නමුත් අපිට සිද්ධ වෙන්නේ මොකද? අපි තව තව බලක් ගන්න බෑ. කොපිය හැදෙනවා. අපි තී සංවර කර කර ඒ කොපිය කන්ට්‍රෝල් කරන්න ඕනේ. මේ වැරදි කොපිය හදාගන්න නැතුව. අවෝසි කර්මය වෙන්නේ මං කිව්වේ ඒකයි. දැන් ඔන්න සෝතාපන්න වුණොත් අපායගාමි ආශ්‍රව නැහැ. අපායගාමි කොපියේ කැඩිලා යනවා. ඒක තමයි අවෝසි. වෙන මොකක්ද අවෝසි වෙන්නේ තියෙන්නේ? ඈ? ඔව්ති අපායගාමි කිව්වේ ඒකයි. නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ යන කොපිස් ටික ඔක්කොම මේකෙන් මැකිලා යනවා. එතකොට හරි. අඟුලිමාලට පොකද උනේ. අඟුලිම ඔක්කොම කොපි ටික මැකුණා. මතක නැද්ද තිරනම් පෑව? මැකිට්ටිකම ඉතින් අහෝසින්නේ. දැන් පස්සේ තින්නේ ඒ උත්තමයන් වහන්සේ ඒක මකා ගත්තා. දැන් අපි අපේ කොපිටික මකා ගන්න එක දැන් තියෙන්නේ නේ. මේක කොච්චර බරපතලද නේ? මේක පුංචි ප්‍රශ්නයක් නෙමෙයි. මේක සුළු ගැටලුවක් නෙමෙයි. ජීවිතයක තියෙන නොසලකා හැරිය හැකි අමතක කරන දෙමිය හැකි පුංචි ගැටලුවක් නෙමෙයි මේ. මේක තමයි ජීවිතයේ අතිශයින්ම බරපතල ගැටලුව. මේ නිසයි මේ කාරණේ විසඳන්න සාමාන්‍ය මිනිසෙකුට බැරි. මේ ලෝක ධාතුවේම සාමාන්‍ය මිනිසෙකුට මේ පසේබුදු කෙනෙකුටත් මේක විසඳන්න බැහැ අනුන්ගේ. අනිවාර්යයෙන්ම අම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ විය යුතුමයි මේ කාරණේ මේ විදිහට කියලා දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඇති කරගත්තු යෝනිසෝ මනසිකාරින් අපි කියන්නේ ඒ ධර්මෙ නොතිබුණා නම් කිසිම දවසක විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ. එච්චරටම බරපතල අතිශයින්ම භයානක ප්‍රශ්නයක් මේක. ආශ්‍රව තිබීම. තමන් තමන්ට ආදරේ නම් තමන් තමන්ව රැකගන්න කැමති නම් තමන් බය නම් දුකට තමන්ට දුකින් නිදහස් වෙන්න ඕන තමා විසින් ඒක කරන්නට ඕන. අද අපිට සෑහෙන වෙලාව ගියා කමක් නැහැ. ධර්මය අපි තේරුම් ගමු. අපි දැන් වඩමු අපි. නෑ තව ටිකක් ගිලම්පස අරගෙන ඉවරලම භාවනා කුරුස කරලා අවසන් කරමු. එතකොට මේකේ මනාවට තේරුම් ගන්න මේ ධර්මය මේ ජීවිතයේ ඒකාන්තීම පිළිසරණ වෙන එකක්. මේ විදිහට මේ සිතක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ ලෝක ධාතුවේ කිසිම විද්‍යාඥයෙකුට අල්ලන්න බෑ. මේකේ භෞතික. මේ ලෝක කිසිම බටහිර ජාතික කෙනෙකුට මේක අහුවෙන්නේ නෑ. මේ ලෝක යමෙක් අහු කරගත්තොත් මේ ධර්මය හදාරලාමයි. මේ ධර්මය ඉගෙනගෙනමයි. වෙන ක්‍රමයක් නෑ. ඒ නිසා මේ විදිහට යම් කිසි කෙනෙක් ධර්මයේ පුරුදු කළා අවබෝධ කරගත්තොත් එයාට තියෙන මොන දිට්ඨියද? සම්මා දිට්ඨිය තියෙනවා. එයා නිරවුල් වෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනා මොකද කරන්නේ? මේ තේරෙනවනේ. එයා විසඳුම කරා යනවා. ප්‍රශ්නේ දන්නවනම් තේරෙනවනම් විසඳුම කරා යනවාමයි. වළක්වන්න බෑ. ඇයි දන්නවනේ? තේරෙනවනේ එයාට. තේරෙන්නේ නැත්නම් ඇදගෙන ගියත් බෑ. හැරිලා යනවා. තේකිනාට පුළුවන්. තේරෙන්නේ නැති කෙනාට බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ මහණෙවිච්ච කී දිනේ දේවදත්තගේ පැත්තට ගියාද? බුදුරජාණන් වහන්සේ පිණිපින්. ධර්මයේ කතා කර කර. ධර්ම රාතන් වහන්සේලා පිණිපින්. කොටිම මේ දෘෂ්ටිවල හැටි බලන්න. කෝකාලික කියලා ආදරණම දන්නවනේ නේ? කෝකාලික කියලා ආදරණම සරුවිත් මොගලන් දිනම කරේ හරි ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඇතිවිලා බුදුරජාණන්. ඒකට බලන්න කොයිද ඇති වුනේ? සිතේ කොපියක් කොපි දෙකක් හැදුණා. එකක් කොන්න ඇතුළට ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. දැන් ඒ කොපියෙන් හදලා දුන්නා ඊළඟ එක. මොකක්ද? දේශසහගත වචනේ. කියලා කිව්වා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ සරුත් මුගලන් දෙනම කියන දුෂ්ට පාපී දෙනමක් කිව්වා. බලන්න බුදු කෙනෙක් ඉස්සරහා මේ අග්‍රශ්‍රාවක දෙනම කෙරෙහි එවැනි වචන පාවිච්චි කරන තරම් නිර්භය වුණා. මේ දිනම සීලවන්තයි ගුණසම්පන්නයි පිට පහදවා ගන්න සමාව ගන්න කිව්වා. නැගිට්ට ගස්සගෙන ගියා. කොපි කීයක් හදුවද? අන්න වැඩි. ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් එවලම ඉන්සන්ට් එවරිම රිසාව. ඇන්දර ගිහලා ටිකක් වෙලා හිටියා මොකද වුනේ? ගෙඩි දැම්මා. චූටි චූටි බිබිලි හැදුනා. මේ බිබිලි ලොකු වෙලා බෙලි ගෙඩි වගේ වුණා. ඒත් අර දෘෂ්තියෙම ඉන්නවා. බලන්න මේ අවිද්‍යාවේ භයානකකම දෘෂ්ටිවල. මෙයාට ඇලුම් කරපු මෙයාත් එක්ක සංසාරේ යාළුකම් පවත්වපු තුදු කියලා බ්‍රහ්මෙක් හිටිය බඹලෝ. බඹලෝද? දැන් බඹලෝටත් මේ පස්සේ ගියා. දැක්කනේ මේ ලෝක ජීවිත සිද්දෙත් බ්‍රහ්ම ලෝකෙත් දැක්කා. ඒ බ්‍රහ්ම රාජයේ කැවිලා මෙයාට පෙනී හිටලා කිව්වා පින්වත් ස්වාමීන් වහන්සේ ආයේ කතා කරන්න අවස්ථාවක් ලැබෙයිද කියන්න බෑ. ඒ නිසා මේ අවසාන ඉල්ලීම කිව්වා. මේ ඔබ වහන්සේ ගිහින් සරියුත් මොගලන් දෙන්නමකින් සමාව ගන්න මහා විපතක් කරගන්න. මෙයා එකපාරටම කවුත් සම්සේ. ආපගමන් කිව්වා මම මේ බඹලු මිදලා බලනවා. මේ හාඳුරු කියනවා බලනවා. තමස කොච්චර වැරදි වැඩත් කළේ බඹලු එහෙට වෙලා ඉන්නේ ඇයි මෙහිය ආවේ? බලන්න කොච්චරම මේ දෘෂ්ටිගත වුණාම වෙනදේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා දැක්කේ නැහැ. සද්ධර්මයේ කතා කළා ඇහුණේ නැහැ. වරද අවසාන මොහොතේ කතා කළා ඇහුණේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? මරණයට පස් වුණා. අපායගාමි ආශ්‍රව තිබුණ හැදුණා. දැක්කද මං කිය කොපිය කිව්වේ ඒකයි. හදලා දුන්න අනාත්ම දෙයක් තමාගේ වශයෙන් පවත්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දිගව කරන්න දෙයක් නැහැ මේ අවාසනාවන්ත සත්‍යය. පදුම කියන නිරේ උපන්න කියලා නිරේ ආවිස කිව්වා කල්ප ගානක්. ආවිස. හදලා දුන්නේ කොම කුමක් විසින්ද? ආශ්‍රව. කර්මේ හැදුන භවයේ. කාම භවයට ඒ වයිති හැදුන. බාපත්‍ය ජාති ඉපදුන. අපිට දැන් මතක නැන්නේ අපි නොතේරෙන කාලේ මොනවා කිව්වද මොනවා කළාද දැන් මතකත් නැහැ. අපිට මතක නැතුණාට ඔක්කොම පිටපත් කරලා තියෙනවා. අන්න ඒකනේ ප්‍රශ්නේ. මේ පිටපත මේ ජීවිතේ විතරද? නෑ, කල්ප ගානක පිටපත් තියෙනවා. හැමතිස්සෙම වැටෙනවා, ඒ කොපි හදනවා දෙනවා. ආයෙ හදනවා, ආයෙ හදනවා දෙනවා. කොහොම තමයි මේ ආවේ? ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද? මේක තමයි ජීවිතේ බැරෑරුම ප්‍රශ්නේ. යම් කෙනෙක් සෝතාපන්න වුණොත් මේ ජීවිතේදී එයා බැරෑරුම ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් ලබා ගන්නට වෙනවා. එතන ඉඳලා එයාට සදාකාලිකවම ප්‍රශ්නේ විසඳෙනවා. ප්‍රශ්නේ වල ඉතින් මේ සියලු දිනාට මේ සදාකාලික විසඳුම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ විවේක කාලය තුල දැන් තමන්ගේ හිත දිහා බලන්න කොපි හදන්න එපා. විවේක කාලය තුල බොහොම සංසුන්ව මොකද ඊළඟට භාවනා කරන්න තියෙනවා. ඒ භාවනාවට බාධා වෙන්නේ නැති වෙන්න විවේකේ ගන්න. පුළුවන් නම් මේ කාරණේ තේරුම් ගත්තොත් ඒ කාලය තුලම සම්පූර්ණ භාවනාවෙම ඉන්න. හැම ඉරියව්වක්ම ඉන්න. මේ කතා කරගෙන ඉඳලා අපිට මේක විසඳන්න බෑ. හොඳයි, නම් තේරුම් ගන්නයි.